Sadhu, sadhu, sadhu. Sansara saroga vinita nisam. Sannita satam sujitara disam. Sandira kam sunna tanu. ලඟිනා සූත්‍රය ත්‍රිපිටකයේ තවත් කීප තැන්වලම සඳහන් වෙනවා. බය වේර කියලා වේර බය කියලා ආදි වශයෙන් මේ කර්මම ත්‍රිපිටකයේ තවත් තැන් වල විස්තර වෙනවා. සූත්‍රයේ විස්තර කරන කලින් ධර්ම දේශනාවේදී මූලික කරුණ ටිකක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි අද අපි මේ ශ්‍රවණය කරන ධර්මය තථාගත බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මය ශ්‍රවණය කරන ලැබෙන මේ අවස්ථාව අපි ජීවිතය ලබන ලොකු භාගයක් කියලා සලකන්නේ. ඒක අපි සතර භවයක දෙහික කරකෝ ප්‍රාර්ථනාවක් පිනක් විතරක් නෙවෙයි. සතර බොහෝ කාලයක් කරන ලද පුණ්‍ය මහිමයක ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් තමයි අද අප මේ භුක්ති විඳින්නේ. ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ බොහෝ දීර්ඝ කාලයකට වරක්. ඒ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙන කාලෙට මනුස්ස ලෝකයේ යම් කිසි කෙනෙකුට ඉපදීමට ලැබීම ඒක ඉතාම කිනා භාගයක් කොටයි අප සැලකන්නේ. ඉතින් ඔබ ඔබ ජීවිතයේ උගා කෙනින් ලැබුණු දේවල් තියෙනවා. ඔබ වාසනාවන්ත මිනිස් භවයක් ලැබුවා, හොඳ අම්ම තාත්තා ලැබුවා, හොඳ දරුවන් ලැබලා තියෙනවා, හොඳ ස්වාමි භාරයවන් ඔබ ජීවිතේ ලැබලා ඇති. නමුත් පින්තුනි ඒ සියල්ලටම වඩා අපි ජීවිතේ ලැබපු වටිනාම භාග්‍ය සම්පන්න දෙයක්ද මෙන්න මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සුදුසු වටා පිටාවක ඊට අදාළ කරුණක සම්පාදනය වෙලා ඉපදෙන්නට ලැබීම. එනිසා ඔබ ජීවිතයේ සතුටට පත්වන කාරණා තියෙනවා නම් ඇතැමිට ඔබේ දරුවෝ දෙක ගැන හිතලා ඔබ සතුටට පත්වෙනවා ඇති. ඇතැමිට ඔබේ රූපය දිහා බලලා කණ්ණාඩි ළඟට ගිහිනම් සතුට වෙනවා ඇතිනේ. ඔබේ ගෙදර දිහා බලලා සතුට වෙනවා ඇති. ඔබේ බැංකු ගිණුමේ තියෙන සල්ලි ටික දිහා බලලා සතුට වෙනවා ඇති සමහර විටනේ. නමුත් වෙනතුනේ මේ හැම දෙයකම වඩා අපට ජීවිතයේ සතුටට පත්වෙන තියෙන කාරණේ තමයි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන ලැබෙන භාග්‍ය සම්පන්න අවස්ථාව. ඒ පින විසින් තමයි අප මෙතන රැගෙන ආවේ. මේ ඔබ විසින් අතීතයේ කරපු පින කානිසංසයක් ලැබෙන්නේ. බලන්න ඔබ එනකොටම මේ පරිසරය සෝදානම් කළා, ලයිට් සිය ගානක් දැල්වලා, හොඳට පිරිසිදු කළා, ආසනේ පුත්කනවල ඔබ පිළිගන්න මේ තියෙන්නේ. ඒ නිසා පන්සලට ආවට පස්සේ ආඳුරු කතා කරේ නැහැ කියලා මම අමනාප වෙන්න එපා නේ. ඔබ එන්න කලින්ම මේ පිළියදම් තියෙන්නේ. ඊනම් සෝදානම් ඔබ පිළිගන්න. ඔබ එන්න හිතන්නත් කලින් ඇතැම් විට මේ ඔක්කොම සෝදානම් කළ මේ ස්වාමීන් වහන්සේලා තියෙන නිසා ආඳුරු එච්චර කතා කරේ නැහැ කියලා මම මුදන් හිතන්න එපා නේ. ඒ සියල්ලම ඔබ ලැබුවේ ඔබේම පිනට. ඔබේ පින තියෙනකොට මේ හැම දෙයක්ම සම්පාදනය වෙනවා. ඒක තමයි පිනේ ස්වභාවය. ඉතින් ඒ පිනේ ආනිසංස විදියට මේ ධර්මය ඔබ ලැබෙනකොට ඔබේ ළඟ යම් යම් සුදුසුකම් ටිකක් තියෙනට ඕන. ඒ කරුණ පින්නකින් අපි ඊටාම මැනවින් දැනගන්නට ඕන. ඒක ඊටාම වටිනා දෙයක්. මොනවද ඒ කාරණා? අපි සද්ධර්මය ශ්‍රවණය කරනකොට අපේ ළඟ මුලින්ම තියෙන ඕන කාරණයක් තමයි සුවච බව කියන එක. සුවච බව කියන්නේ සක්‍රීය සම්බන්ධීම කියන එක, ඇක්ටිව් ලිස්නින් කියන එක. අන්නේ ඇහුම් කන් දීමේ ගුණය ලක්ෂණය ඔබ ළඟ තියෙන නිසා තමයි ඔබ මේ ධර්මය අහන්නට සූදානම් වෙන්නේ. ඒක ඔබේ ළඟ තියෙන ලොකු ගුණයක්. ඒ ගුණේ නැත්නම් පින්නතනි ඔබ මෙතෙන් එන්නේ නැහැ. ඔබට මෙතෙන් එන්න බෑ. ඔබ හැමදේම දන්නම ජීවිතේ පරිපූර්ණයි කියලා හිතාගෙන හිටියනම් ඔබ වෙන කෙනෙක් ඉදියා අහන්න සූදානම් නැහැ. එනිසා තමයි කරණීයත සූත්‍රයේ තියෙන්නේ යම් කිසි සාන්ත පදයක් කරා යන්න කිසියම් කෙනෙක් කැමති නම් ඒ කෙනාගේ ළඟ තියෙන ලක්ෂණ අතරින් සුවච බව කියන එක තමයි. අපි යාළුවෙක් වශයෙන් කෙනෙක් ඇසුරු කරන්න පුළුවන්. ඥාතිවරයෙක් වශයෙන් කෙනෙක් ඇසුරු කරන්න පුළුවන්. නමුත් මේ ඇසුරු කාට විතරක් අපේ සුවච බව කියන එක නැහැ. දැන් පින්නතුන්ට මතක් වේ ඇතැමිට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න ගිය පස්වක මහණුන්ට. පස්වක මහණුන් බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. ආසනෙ දුන්නා. නමුත් මුලදී මේ සුවච බව කියන එක බුදුහාමුදුරුවෝ කියන දේ අහන්න සූදානම් තිබුණේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේට තුන් වාරක්ම කියන්න ඕනේ මම සම්මා සම්බුද්ධ වෙලා දැන් මේ ආවේ කියලා. දැන් ඕන් මුලදී සූදානම් වුණා යමලෙක් විදියට ආවසෝ කියලා කතා කරලා යහදුවෙක් විදියට ඇසුරු කරන්න ඕන් කැමති වුණා. හැබැයි බුදුහාමුදුරන්ගේ අනුශාසනය හුඟක් දීමට සුදුසු මානසිකත්වයක ඔවුන් හිටියේ නැහැ. එනිසා තමයි බුදුහාමුදුරට තුන් පාරක්ම කියන්න උනේ මං සම්මා සම්බුද්දට පත් වුණා ඒ සදහා පණිවිඩය දේශනා ඔබට ආවේ කියන එක අවධාරණය කරන් සිද්ධ වුණා. ඒ වගේම තමයි දිනතුනේ බුදුරජාණන් වහන්සේ උරු වේල කාශ්‍යප මහ මොහොත ගියා. පස්සේ මහණුන්ට ඇවිදි වෙලා ඔබ සම්බදා වෙන රහත් වුණාට පස්සේ ඊළඟට බණ කියන්නේ උරු වේල කාශ්‍යප ඇතුළු ජටිලයන්ට. උරු වේල කාශ්‍යපත් ඒ වගේ තමයි ඉඳන් ඉදී. ඔබ නැවත ශාස්ත්‍රවරේ ඔහු තාගමික නායකකෙකදී සිට ඔහු බුදුරජාණන් වහන්සේ කියන ධ්‍යාන සෝදානුනේ නැහැ. මිත්‍රයෙක් ඉදිරියට ඇසුරු කළා. බුදුහාමුදුරන් තමගේ ආරාමයේ ඉන්න තත්ත්වය දුන්නා. හැබැයි බුදුහාමුදුරන් කියන ධ්‍යාන පුළුවන් මානසිකත්වයක හිටියේ නැහැ. එනිසා බුදුහාමුදුරට මොකද උනේ කරන්න? පිනුතුනි බුදුරජාණන් වහන්සේට දවස් 7කට ආසන කාලයක් ඉන්න උනා මොහොතකට. මේ පිළිගන්නේ මැටි කරගන්න. ඒක නිකන් කරන්න බැරි වුණා වචනේ කියලා විතරක් බැරි වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ඉරිදි බල 1400 ගණන් පාන්න උනා මොහු බණහන්න පුළුවන් සුවච බවට ගේනකම්. ඒක සරල දෙයක් වුණේ නෑ. ඊළඟට ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ සම්බුද්දත්වයට පත් වෙලා පළමුවෙන්ම තමගේ ඥාතීන් බලන කීවෙලාවේ අනිත් අය පිළිගත්තත් ඥාතීන් පිළිගන්න සූදානම් වෙන්නේ නෑ බුදුහාමුදුරුවෝ. ඒක හරි අමාරු දෙයක්. අපි වුණත් මහනෙල ගමට ගිහිල්ලා කලින් හම්බෙච්ච අයගේ ඥාතිට බණ කියන එක ලේසියි. දැන් පින්නතුන්ට බණ කියන්න ලේසියි. ඒ ඥාතිගෙන් අපිට බණාන සෝදාන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට බණාන කියාම වහන්සේට වඳින්නවත් මේ ඥාති සෝදානුනේ නැහැ. ඒ වෙනි අවස්ථාවක පින්නතුනි බුදුහාඳුරන්ට සිද්ධ වුණා අර බුදුවැල් කාශ්‍යප වගේ නෙවෙයි. ඊටත් වඩා වික්‍රමයක් පාන්න උනා. මොකද කළේ? යමාමා පෙරහැර පානවා. ඒක අවිඥාවලින් ඉහළ මේක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරක් පාන්න පුළුවන් අවිඥාවක් ඒක. ඒ යමාමා පෙරහැර එක විට ශරීරයෙන් ඉන්ද්‍රයන් ගණය දෙක එක විට ශරීර කොටස් දෙකෙන් පිට වෙන විදියට පෙන්නල තමයි ඔවුන්ට බණහන්න පුළුවන් මානසිකත්වයේ බුදුරජාණන් වහන්සේ රැගෙන ආවා. ඒ සූජ බව ඇති කරන්න ඒකයි. දැන් අපට නම් එච්චර ඕනේ ඔබ ඔබට ඒ සූජ බව තියෙනවා. එනිසා තමයි ඔබ මෙහෙම ශ්‍රද්ධාවෙන් බණ සෝදානම් වෙන්නේ. ඒ සූජ බව විතරක් මදි වෙනුනේ. ඒ සූජ බවත් එක්කම අපේ ළඟ තවත් ගුණ ටිකක් තියෙනට ඕන. මොනවද ඒ ගුණ? බුදුහාමර දේශනා කළා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ න වංග ජාතෝ කියන කාරණාද. බුදුහාමර ධර්ම දේශනා කරන්න පිළිසෙට කියන්නේ කොයි වගේ අයටද? නුවණැති අවංක මායාකාරී නොවන කෙනෙකුටයි බණහන්න කියලා කියන්නේ. ධර්මයේ ශ්‍රවණය කරන්න සෝච බව එහෙනම් දීමන සමහර අය සෝදානම්. නමුත් සමහර ඇත්තන්ගේ අවංක බව කියන එක නැහැ. අවංකම නෙවෙයි බණහන්නේ. මොකක්ද අවංක බව කියලා කියන්නේ? අවංක බව කියන්නේ තමන් කල්පනා කරන්න ඕන ඇත්තටම තමන් මේ බණහන්නේ මොකටද කියලා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ආමඳුරෝ අපේ නම ලිස්ට් එකට දැම්ම ඉතින් නොගිහිනුත් බෑ ඒ නිසා යන්න ඕන කියලා මේ පින්නතුණා එහෙම නැහැ. සමහර කෙනෙක් එහෙම හිතනක් පුළුවන්. ඇගමිට යාළුවෙක් කිව්වා ඉතින් නොගියොත් ඉතින් අපේ පින්කමටත් එන්න ගන්න ඒ නිසා යන්න ඕන කියලා. එහෙම අය සමාඩි ඉන්නත් පුළුවන්. කෙසේ වෙතත් පින්නතුණි ධර්ම ශ්‍රවණය කරද්දී අපේ ළඟ තියෙන ලක්ෂණයක් තමයි අවංක බව කියන එක. මොකක්ද අවංක බව කියන්නේ? තමන්ගේ හිතේ තියෙන කෙලෙස් විශේෂයෙන්ම තමන්ගේ ළඟ තියෙන තෘෂ්ණා දෘෂ්ටි මාන කියන මෙන්න මේ අකුසල විතරක් අඩු කරගන්නවා කියන හැඟීමෙන් බලහන්නට ඕන. ධර්මයේ ශ්‍රවණය කරනකොට ධර්ම ගැටලුවක් අහනකොට යම් කිසි දෙයක් කියනතුනි අපේ ජීවිතවල කරනවා නම් ඇත්තම බෞද්ධයන් විදිහට අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට කුමක් කළාද? ගියක් හැදුවත් දරුවෙක් හැදුවත් උපාධියක් ගත්තත් අදින් කියන යම් කිසි තැනකට ගියත් ඇඳුමක් ඇඳලා මේ කුමන දේ කළත් කියනකින් අපි කරන්න ඕන මොකටද? කරන්න ඕන තමන්ගේ තියෙන තෘෂ්ණාව දැඩි ආසාව බැඳීම අඩු කර ගැනීම අදහසයි. ඒ වගේම අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕන දෘෂ්ටිය තමන්ගේ සක්කාය දිට්ඨිය තමන් ඉස්මතු වෙන්න තරම් උත්සාහය තමන් කැපී පෙනෙන දරන උත්සාහයේ අඩු කරන අදහසින් තමයි මේ හැමදේම කරන්න ඕන. ඒ වගේම මාන්න ඒක හුඟක් අමාරු වෙනත් නැති කරගන්න. අන්නේ මාන්නයක් අඩු කර ගැනීම අදහසින් තමයි අපේ බණ ඇසීම තුරු සියලුම ආගමික කටයුතු විතරක් නෙවෙයි පින්නතුනි. ඇත්තටම ඔබ ජීවිතයේ මානසික සතුට බලාපොරොත්තු වෙනවා නම්, ඔබ ඇත්තටම ඔබට ආදරේ නම්, ඔබ කරන හැම කටයුත්තකදීම අවංකව බලන්න, තමන්ගෙම සිතින් තමන් අහලා බලන්න, තමන් මේක මොකටද කරන්නේ, තමන් මේක කරන්නේ තමන්ගේ තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නය අඩු කරගන්නද, වැඩි කරගන්නද කියලා තමන්ම තමන්ගෙන් අහලා බලන්න. එතකොට තමන්ටම තීරණය කරන්න පුළුවන් තමන් ගන්න දේ ගැන. එතකොට මෙන්න මේ ධර්මයේ ළඟදී තියෙන තුනේ මෙන්න මේ ලක්ෂණය තමන්ගේ ළඟ තියෙන තෝරන. මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන තියෙන ලක්ෂණ. මේව දැනගන්න ඕන පින්න තුනේ. අපි ඇතැමින ධර්මාංශණයේදී තාම ගැඹුරු මාතෘකා සාකච්ඡා කරනවා. චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාදය, හේතුඵල ධර්ම, මහා ගැඹුරු මාතෘකා සාකච්ඡා කරලා යනවා. ධර්මශාලාවෙන් ගියාට පස්සේ මොකොත්ම නැහැ ඒවා. අපේ ජීවිතේට ඇතුල් වෙලා නැහැ, ජීවිතේට බැසගෙන නැහැ ඒවා. ඒව නැත්නම් මෙන්න මේ ගුණ අපේ ළඟ නොතිබෙන නිසා. ඒ වගේම පින්තුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම මාර්ගයේ ආරම්භයේදීම අපේ ළඟ තවත් තියෙන ඕන ලක්ෂණ දෙකක්. මොකක්ද ඒ ලක්ෂණ දෙක? බුදුහාමර දේශනා කරනවා විනය ලෝකේ අවිද්‍යා දෝමනක්කම් කියලා. ලෝකයෙන් පිළිබඳව තමන්ගේ තියෙන දැඩි ආශාවත්, ග්‍රීඩ් කියලා කියන්නේ දැඩි ආශාවත්, ඒ වගේම දෝමනස්ස, හේට්‍රඩ්, ඉල්වි, ඇංගර්, මෙන්න මේ දෙක අඩු කර ගනිමින් තමයි මේ මාර්ගය ආරම්භින් අපි යන්නට ඕනේ. මේ දෙක දැඩියොම තිබුණු තින්පින්නතුනේ අපට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඇතැම් විට ධර්ම දේශකයන් වහන්සේ කෙනෙක්ගේ බණක් අහනත් අපි සූදානම් නැහැ අපේ ළඟ මේ දෙක තියෙනවා නම්. අඩු ගාන වාහනයක් තරම් වෙන තැනකට යන්නත් අපි සූදානම් නැහැ. ඒකටත් හුඟක් මසුරුයි සමහර අය. කාලයට හුඟක් ආසයි. කාලය වැය වෙනකොට නිකරුණේ කාලය වැය වෙනවා කියලා යටි හිතෙන්නේ. එනිසා ධර්ම මාර්ගයේ යන්නේ මෙන්න මේ දැඩි ලෝභයයි අනිත් අය සමග තියෙන විරසක බව, අමනාපය කියන එකත් අඩු වෙනට ඕන. දැන් ධර්ම දේශනාවක් අහද්දී උනත් ඒ දේශකයන් වහන්සේ කියන කාරණයක් ගැන තමන්ගේ හිත ගැටුණොත් තමන් ඒ ගැන කවුරුත් හිත දෙන්නේ නැහැ. අර කාරණේම තමයි සංස්කාර කරගෙන තමන් දිගට වෙන්නේ. එනිසා තමන්ට හිතෙන ගැටෙන කාරණයක් කවස් ඒක එහෙම අයින් කරන්න. අයින් කළ තමන් ඊළඟ පියවරේ ඊළඟට ගහගෙන ඉන්න. එහෙම වුණොත් තමයි මේ ධර්මයෙන් තමන්ට ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ ප්‍රයෝජන ටිකක් හිතේ තියාගෙන තමන් ධර්මයේ ශ්‍රවණය කරනකොට තමන්ට ධර්මයේ වටිනාම දේවල් ටික ලැබෙනවා. ධර්මයේ කියන්නේ පින්නතුනි අපේ ජීවිතයේ සැබෑ තත්ත්වය පැහැදිලි කරන දේ. දැන් අපි හිතන වැදගත් අපි හුඟක් උගත්, අපි ලෝකෙ ගැන හුඟක් දන්නවා, අපි හුඟක් බුද්ධිමත් කියලා තමයි අපි හිතන්නේ. පින්නතුනි ධර්මයේ තේරුම් ගන්න තමයි අපි කොච්චරනම් මෝඩද, කොච්චරනම් ලෝකයේ පිළිවන් අනවබෝධයෙන් ඉන්නේ කියලා අපට තේරෙන්නේ ධර්මයේ තේරුම් ගන්න. ධර්ම ශ්‍රවණය කිරීමෙන් පළමුවෙන්ම ලැබෙන දේ තමයි සම්මා දිට්ඨිය, නිවැරදි දැක්ම තමයි ඇති වෙනකොට. තමන්ට මූලික අවබෝධයක් ඇති වෙනවා. තමන්ගේ ජීවිතයේ කරදර කම්කටොළු වෙනවා නම්, බිය වෛරය දේවල් ජීවිතේ වැඩිපුර එනවා නම්, ඒවට හේතු මොනවාද කියලා ධර්මය හරහා තමන්ට තේරෙනවා. පින්වතුනි මෙතෙන්දී මෙන්න මේ පංච බයවේර සූත්‍රය සඳහන් වෙනවා. අපේ ජීවිත වලට බිය සහ වෛරය ගෙන දෙන කරුණු මහඥයන්. යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම්, ඒ වගේම ප්‍රාණඝාතයෙන් නිරතුරුවම යෙදී ඉන්නවා නම්, ඒ කෙනාට දිට්ඨ නම් කම්පේ බයං වේරං අසවති කියලා කියනවා. එයා ජීවත් වෙන කාලයේදීම බය වෛරය දෙක රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා. අනිත් සතුන්ගේ ජීවිතවලට හානියක් කරන කෙනෙක් නම්, එයා තමන්ගේ ජීවිතයට බිය සහ වෛරය රැස් කරන කෙනෙක් වෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් සොරකම් කරනවා, ඒ සොරකම් කිරීම හේතුවෙන් තමන් නිතරම බියෙන් සැකෙන් තමයි ඉන්නේ. ඒ වගේම යම්කිසි කෙනෙක් කාමයේ වරදවල් හැසිරෙනවා නම්, ඒ ක්‍රියාව නිසා තමන් නිතරම බියෙන් වෛරයෙන් ඉන්නේ. එවගේම කිසියම් කෙනෙක් බොරු කියනවා නම් නිතර අනිත්‍යය මුලාවට පත් කරනවා නම් බොරු කියලා නොම කියනවා නම් ඒක නත් බිය සහ වෛරය රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමන්ගේ ශරීරය සහ මනස දුර්වල වෙන පාන වර්ග වලින් මත්යෙන් පානය කරනවා නම් ඒ හේතුවෙන් තමන් බිය සහ වෛරය රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා. දික්ක ධම්මිකම්පේ සංකරයි කම්පේ මෙලොව වශයෙන් පරලොව වශයෙන් දෙකේදීම මෙයා බිය සහ වෛරය රැස් කරනවා. තමන් උත්තර කරගන්නවා ඒ කරක් නෙවෙයි තමන් ළඟම ඇසුරු කරන අනිත් අයගේ මේ බය වෛරය දෙක තියෙනවා. දැන් බලන්න ඔබත් එක්ක ළඟම ඇසුරු කරන කෙනෙකු විගලන්නේ මේ අඩුපාඩු තියෙනවනම් ඔබ හරිය බය ආශ්‍රය කරන්නේ නිතර බෑග් එක ගැන බලාගෙන ඉන්නේ කොයි වෙලේ උසාවද දන්නේ නැහැ කියලා බය. හැම දෙයක් ගැනම නිතර බියෙන් සැකෙන් තමයි ඉන්නේ. ඒ වගේම පින්නතනි තමන්ට බය වෛරය විතරක් නෙවෙයි අනුන්ටත් මේකෙන් බය වෛරය ගෙන දෙනවා. ඒ වගේම දඬ බය දඬුවමට තේද නැත්තා බය වෙනවා. නිතරම බය කවුරු ඇවිල්ලා තමන් කරපු හොරකමකට තමන්ට දඬුවම් දෙයිද කියලා. අත්තානුවාද බය තියෙනවා, පරානුවාද බය තියෙනවා, දඬ බය තියෙනවා, දුක්ගති බය තියෙනවා. අත්තානුවාද බය කියන්නේ තමන්ගෙන්ම තමන්ට බය ඇති වෙනවා. ඇතැම් විටරයට සිහිනනොත් නපුරු කියන මෙයන් පේන්නේ. ඒ වගේම පරානුවාද බය ළඟමින් ඇසුරු කරන විතර මෙයන් දෝෂ ආරෝපණය කරනවා. ඒ වගේම දඬ බය කියන්නේ රජයේ රජවරු නිතර මෙයන් දඬුවම් දෙන්න බලාගෙන ඉන්නේ. ඒ බයත් මෙයන් තියෙන කොහෙද යල්ලාද දන්නේ කියලා. ඊළඟ කාරණේ තමයි දුක්ගති බය සියයට වඩා මරණයෙන් පස්සේ වෙන දුක්ගති බයත් මෙයන් තියෙනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ දුර්වලතාවලින් මේ අඩුපාඩු වලින් නිදහස් වෙනවා නම් බලන්න ඔබ ඇසුරු කරන ළඟ ඇසුරු කරන ඥාතියේ මේ පංචශීලිය හොඳින් රකින්නවා කියලා ඔබ දන්නවා නම් ප්‍රාණඝාතයේ සොරකමාදී මේ පංච දුෂ්චරිත වලින් ඔබ ළඟ ඇසුරු කරන කෙනෙක් මිදෙලා ඉන්නවා කියලා ඔබ දන්නවා නම් ඒ කෙනා ගැන ඔබට කොච්චර ගෞරවයක් විශ්වාසයක් ආදරයක් ඇති වෙනවද? ඔබේ ගෙදර යතුර ඕන වෙලාවක ඒ ගෙදර තියලා යන සෝදාන ඔබේ දරුවා, ඔබේ ස්වාමි පුරුෂයා, භාර්යාව, ඔබේ වටිනාම දේවල් ටික ඕවන වෙලාවක යාට බාර දෙලා යන්න පුළුවන්. බයක් නැහැ. ඒ වගේම ඔබ ගන්න ඉතාම විශ්වසනීය දේවල් ටිකක් තියෙනවා නම් රැකියාවක් හෝ වේවා, ව්‍යාපාරයක් හෝ වේවා, දුර ගමනක්, වන්දනා ගමනක් හෝ වේවා, ඒ හැම දෙයකම මේ යාළුවා ඇතැම් විට තමන්ගේම සහෝදර සහෝදරියකට වඩා එදෙනතම් වා විශ්වාසවන්තයි. ඇයි පිනතුනි තමන් ඒ ඇයට අබේදානය දීලා තියෙන නිර්භයතාවය ප්‍රදානය කරලා තියෙන්නේ? බලන්න පිනතුනි මෙවැනි සමාජයක කොයිතරම් මානසික සුවයක් තියෙනවද? ලෝකේ යම් කිසි තැනක පිනතුනි යුද්ධයක් හටගෙන තියෙනවා නම් බියක් වෛරයක් හටගෙන තියෙනවා නම් ඒ හැම තැනම ඒකට මූලික පදනම මොකද්ද? මෙන්න මේ මහෙන් එකක් හෝ කීපයක් හඩවීම. එනිසා ලෝකයට නිර්භයතාවය අබේදානය දෙන්න කැමති නම් ධර්මශ්‍රවණය කිරීමෙන් ලබන කම්මච්චකට සම්මාදිට්ඨියෙන් ඇතිවන පළවෙනි අවබෝධය තමයි මෙන්න මේ මහින් යා හැකිතාක් දුරට දුර වෙනවා. ඇයි දුර වෙන්නේ? යා අනිත් අයට බයෙන්වත්, රජයට බයෙන්වත්, අපායට බයෙන්වත් නෙවෙයි. එයා දුර වෙන්නේ එයාගේම හිතේ මානසික සුවය බලාපොරොත්තු වෙයි. එනිසා පිනොතින අපේ ජීවිතේ ලැබපු වටිනාම දේ තමයි අපේ හිත. ඒ හිත නිතරම ලස්සනට තියාගන්නවා. ඒ හිත කිසිම කෙනෙකුට ඒ තියෙන ඒ හිතේ තියෙන ලස්සන පැහැපත් බව කුසලය පැහැරගන්න බැරි විදියට ඔබ නිතරම ඇස් කන ආසාද ඉන්ද්‍රිය ළඟ මුරකාරයෝ දාලා තියාගන්නවා. එහෙම වුණොත් තමයි ඔබ ඇත්තටම ඔබට උදව් කරා වෙන්නේ. එහෙම කළොත් තමයි ඔබ ජීවිත කාලෙම වාක වෙහි සමාන්ති වෙලා ධනය උපයලා රැකිරක්ෂා කරලා දරුවෝ හදලා මේ ඔක්කොම කරපු දේවල්වලට ප්‍රතිඵල තමයි තියෙන්නේ මෙන්න මේ තමන්ගේ හිත තමන් රැකගත්තොත්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මෙන්න මේ අකුසල් වලින් දුර වෙනව නම් ඒ තැනැත්තා මේ ලෝකීය වශයෙන් උත් එයා බය වෛරේ නැති කෙනෙක්, පරලෝකීය වශයෙන් බය වෛරේ නැති කෙනෙක්. ඒ වගේම අර පංච දුස්සරිතය කරන කෙනාට එන මානසික පීඩා ඒ තැනැත්තාට එන්නේ නැහැ කියලා. පින්නතුනි මේක තමයි ලැබෙන ලොකු භාග්‍යය. ඒ වගේම පින්නතුනි මෙතනින් මේ සූත්‍රේ නවතින්නේ නැහැ. මේ සූත්‍රය තව ටිකක් ඉදිරියට යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ පින්නතුනි සම්පූර්ණ නබඩ ප්‍රඥාව ලබා දෙන ධර්ම. ඒ ප්‍රඥාව ලැබෙන්න අපේ ජීවිතේට ලොකු ආලෝකයක් ලැබෙනවා. ඒ ප්‍රඥාලෝකයේ නොලැබෙච්ච කෙනා ජීවිතේ භෞතික දේවල් තමයි රැස් කරන්නේ. බඩමුට්ටු ඥාතීන් ධර්මයන් තමයි හුඟක් වැඩි කරගන්න බලන්නේ. නමුත් පින්නතුනේ ධර්ම ශ්‍රවණය කරලා ටිකෙන් ටික ගැඹුරට යනකොට යා රැස් කරගන්න ජීවිතේ වටිනාම දේ ඒ තමයි නුවණ ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්නතුනේ හරියට මහා සාගරය වගේ. සාගරයේ වෙරළේ ඉඳන් ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. එකපාර ගැඹුරු කාරණා දේශනා කළ නැහැ. නාදිකේනව අඤ්ඤාරාධනං වදාමි කියලා බුදුහාම දේශනා කරනවා. මං ආරම්භයේදීම ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ කියලා. දැන් මේ ධර්ම ශ්‍රවණය කළා සම්ප පාපං සකරණං කියපු විදිහට ටිකෙන් ටික තමන් අකුසලලින් මිදෙනවා. හැබැයි වෙන තුන එකක් කියනවා. ඔබ කනගාටු වෙන්නේ, ඔබ දුක් වෙන්නේ, ඔබ යටින් මේවා දැන්ද සිද්ධ වෙනවා කියලා. ඔබට ඕනම වෙලාවක ජීවිතේ මේ වැරදි අඩු පාඩු හදා ගන්න පුළුවන්. ඒ හදාගන්න පුළුවන් ගුණේ ඔබේ ළඟ තියෙනවා. මොකක්ද ඒ ගුණේ? ඒ ගුණේ තමයි සුවච බව. ඔබ යම් වෙනත් කෙනෙක්ගේ දෙයක් අහන්න සූදානම් නම්, විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරන්න ඔබ සූදානම් නම්, ඒ කියන්නේ ඕනම වෙලාවක ඔබේ කර්ම චක්‍රය ඔබට ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන්. හැබැයි ඔබ අඛණ්ඩව දිගින් දිගටම මේ ධර්මත් එක්ක ඉන්නට ඕන. එනිසා මගෙන් හතරයි විතරයි නැකෙන්නේ එකක් කැඩෙනවා කියලා ඔබ දුක් වෙන්න එපා. ඔබ යකින් පහම කැඩෙන උනත් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දිගින් දිගටම ධර්මය අහනවා නම් ඔබට යම් කිසි අවස්ථාවක මේ ධර්මයේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි ආරම්භක පියවරේ කියන විතරක් ඒක බෑ. පින්නතුනි අඟුලිමාල ගණි අය ධර්ම ශ්‍රවණය කළ ජීවිත වෙනස් කරගත්තා නම් අපිට පින්නතුනි කරන්න බැරි නෑ. හැබැයි අපේ ළඟ අර මුලින් සඳහන් කරපු ගුණාංග ටික තමගෙන තියෙනට ඕන. නැත්නම් තමයි නිවැරදි වෙන්නේ බෑ. සුවච බව තියෙනට ඕන, බුද්ධිමත් බව තියෙනට ඕන, අවංක බව තියෙනට ඕන. මේව තියෙනවා නම් තමයි ඒවා නිවැරදි කරගන්න පුළුවන්. සාමාන්‍ය කර්ම විතරක් නෙවෙයි පිටුදී. මේ ලෝකේ ධර්මම අකුසල කර්ම වෙන. ආනන්තරයේ කර්ම කරපු අජාසත් රජතුමාට මේ සම්බුදු සසුන තුල රැකවරණයක් ලබා දුන්නා. ඔබ පිටුගාන්නකෙක් ඔබ පන්සලකට එන්න එපා කියලා බුදුහාමුදුරුවෝ යවුවේ නෑ. බුදුරජාණන් වහන්සේ පිළිවන් පානකොට ගිහි පෘථග්ජන ශ්‍රාවකයන් අතරින් ඉහළම ශ්‍රද්ධාවන්ත කෙනා බවට පත් වුණේ අජාසත් රජතුමා. ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන හිටිය ධර්ම ශ්‍රවණය කළා නිර්යාණ බව දැනගෙන හිටිය මේ කර්ම නිසා. හැබැයි ඔය එකෙන් දුක් වෙන්නේ හිටියේ නෑ. ඔබේ නිරයට කියලා දුක් විඳින කාලයක් අඩු කරගත්තා මේ සම්බුද්ධ ශාසනයේ උපරිම ශ්‍රද්ධාවන්ත කෙනා බවට පත් වෙලා. එහෙම දහමක් විනෝදින අපට මේ තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටියා සරකාණ කියලා කෙනෙක්. මේ සරකාණ කියන කෙනා ජීවිත කාලේ නොඑක් විදිහ අඩුපාඩුමත් ජීවිත කෙනෙක්. ඔව් මං දැන් එහෙමත් පානය කළා. බොහෝ කාලයක් මං දැන් පානය කළා. හැබැයි මොනවා කරත් විනෝදිනේ මේ දැනත්තා දිගින් දිගටම බණ බුදුහාමුදුරුවෝ. මනහ ලොකුම කාලයක් ඉන්නකොට මේ දැනටයි එකපාරම මිය ගියා. මරණයට පත් වෙන කලින් දවසේ බුදුරජාණන් වහන්සේ හමු වෙලා නැවතත් ඔහු ධර්ම සාකච්ඡා කළා. කල්ලගෙන පස් වෙන දවසේ තමයි මිය ගියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් සමහර ශ්‍රාවකයන් ඇහුවා ස්වාමීන් මේ සරකාණගේ ගතිය කොහොමද කියලා, පරලෝ ගතිය කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සරකාණේ නැවත දුගතියට යන කෙනෙක් නෙවෙයි. සරකාණේ නියත සම්බෝධි පරණ කෙනෙක්. මේ සරකාණේ සෝවන් ළැමිය ගියේ කියලා. අනිත් එක ලොකු ප්‍රශ්නයක්. ජීවිත කාලෙ මෙච්චර දුසිරිතට නැඹුරු වෙච්ච කෙනෙක් කොහොමද සෝවන්නේ කියලා. වෙනුදිට මරණයට පත් වෙන කලින් දවසේ දැක්කම මත්යන් පානය කරමින් තමයි හිටියේ. නමුත් ඔහු ඊට පස්සේ සම්පූර්ණ මේක වැරදිලා ඔහු මරණයට පත් වෙනකොට පංචශීලයේ රකින්න කෙනෙක් විදියට ඔහු අන්තිම මොහොතේදී හිත පිළිවාගෙන මේ ආහාරේ න්‍යායත් දැකලා තමයි මන්නේපත්තුනේ. ඔහුගේම කරන්න පුළුවන් කම තිබුණේ. ඔහු ධර්මයේ අහුව කෙනෙක් විදියට, ඔහු සෝච කෙනෙක් වුණා. ඔහු අවංක කෙනෙක් වුණා. ඒ වගේම මොඩ බුද්ධියක් තිබුණා. ඒ අඩුපාඩු මං කවදාහරි අඩු කරගන්න ඕන කියන අවංක උත්සාහයක් ඔහු ළඟ තිබුණා. ඒක හයවෙනි කතා කරුච්ච රාශියක් වෙනුතුනේ මේ ධර්මයේ තුල තියෙනවා. හැබැයි එහෙම පුළුවන්කම තියෙන්නේ නිකන් සාමාන්‍ය කම්මසකට සම්මාදිටියෙන් විතරක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු ධර්මඥානයක් අප තුල තියෙනට ඕන. අන්නේ දෙවෙනිට තියෙන ගැඹුරු ධර්මඥානය තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ සූත්‍රයේ දේශනා කරන්නේ. අරියෝ චස්ස ඥායෝ සුදිත්තෝ හෝති කියලා. ආර්ය න්‍යාය දකින්නට ඕන. ආර්ය න්‍යාය කියලා කියන්නේ ලෝකේ පහළ වෙන බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා දේශනා කරන සැබෑ ලෝක යථාර්ථය නැමැති ප්‍රඥාව තමයි ලබන්නට ඕන. පින්නතුනේ ප්‍රඥාව ලැබුණ ජීවිතය අර්ථවත්ම දෙයක් නෑ යනවා. ඔහු භෞතික දේවල් රැස්කරනට වඩා අර්ථයකට යනවා. ಭಾರತೀಯ සමාජයේ අතීත ජනප්‍රවාදවල හොඳ ලස්සන කතාවක් තියෙනවා. එක්තරා ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයාට ශිෂ්‍ය දෙන්නෙක් ඉන්නවා. ඒ ශිෂ්‍ය දෙන්න හැඳවල ගුරුවරයා කියනවා ඔබ දෙන්න එක්තරා වැඩක් කරන්න ඕන. මොකද වැඩේ? ඒ දෙන්නට වෙනම කාමර දෙකක් බාර දුන්නා. කරුවල කාමර දෙකක්. දෙන්නට කියනවා ඔබ දෙදෙනා මේ කාමර දෙක ඔබ කැමති දෙයකින් පුරවන්න ඕන කියලා. මේ අන්ධකාරයෙන් තියෙන කරවල වූ මේ ඉස් කාමර දෙක පුරවන්න ඕන කියලා. මේ දෙන්නට සඳහන් කරලා. මේ දෙන්න කොයි වගේව කරාවිද? මම ඔබට කිව්වොත් මොකද කරන්නේ? ඔබ මොනවද පුරවන්නේ? ඕ අර කතාව කිව්වට පස්සේ එක්කෙනෙක් ගියා නනකොල හොයාගෙන පිටුරු හොයාගෙන ඉන්නේ. දුරට ගියා. ගිහම ගොඩ දවසකින් තමයි ආවේ. එයා එන්න කලින් අනිත් අර බුද්ධිමත් ගෝලෙම ගන්න කරේ ලාම්බුවක් මත ගලා. ආලෝකෙන් අර කාමරෙම පිරෙව්වා. පින්නතුනි ගුරුවරයා උත්සාහ කළේ මේ ශිෂ්‍යන් දෙදෙනාගෙන් කවුද බුද්ධිමත් කෙනා කියලා තෝරගන්න. අපරක් පින්නතුනි අපේ ජීවිතවල අපි වාදයන් රැස් කරනවා. දරුවෝ ධනය කීර්තිය උපාධි මේ වාදයන් අපි රැස් කරගෙන ඉන්නේ. නමුත් වෙනතිනේ සියල්ලටම වඩා වටින්නේ ජීවිතයේ ප්‍රඥාලෝකය. ප්‍රඥාවරමදී ආලෝකය අපි ලබා ගන්නට ඕන. එහෙම පුළුවන්කම තියෙන්නේ අපි මේ ලෝකයේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක නිමහැට දැනගත්තොත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ අපේ ජීවිතය පිටස්තර දෙයක් නෙවෙයි. උන්වහන්සේගේ ධර්මයේ කියන්නේ ඇත්තටම අපේ ජීවිතයට මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියන කාරණේ. දැන් ඇත්තටම කියනොත් අපි දන්නවද දැන් අපේ ජීවිතේ මොකද වෙන්නේ කියලා? දැන් ඔබ යම් දෙයක් මතක් කරනකොට ඔබ දැකපු හැමදේයක් සිහිපත් කරනකොට අපි කියමු උදාහරණයකට ඔබගේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක කියලා කියමු. ඒ ෆ්‍රිජ් එක ඔබ දැන් මතක් කරනකොට ඔබේ හිතේ මොකද හිතෙන්නේ? අර ලයිට් එක පත්තු වෙමින් තියෙන කෑම බීම තියෙන ෆ්‍රිජ් එක තමයි ඔබට මතක් වෙන්නේ. දැන් ඔබ මතක් වෙනකොට ඔබ හිතන්නේ කෙලින්ම ඒ දැන් තියෙන ෆ්‍රිජ් එකේ සමන්ට මතක් වෙන්නේ කියලා දැන් හිතන්නේ ඔබ. නැති එකක් තියෙන්නේ. නෑ කිව්වට ඔබ අර දැකපු එක තමයි හිතන්නේ. ඔබ හිතන්නේ ලයිට් එක පත් වෙන ෆ්‍රිජ් එක තමයි දැන් ඔබට මතක් වෙන්නේ කියලා. ඇත්තටම දැන් ඔබ මේ සිහිකනේ වෙලාවේ ෆ්‍රිජ් එකේ ලයිට් එක පත් වෙමින්ද තියෙන්නේ? දැන් මේක පේනතුනේ කරවලයි. ලයිට් එක ඕෆ් වෙච්ච එකක් තමයි දැන් තියෙන. ඔබට එමෙට කරන් කරන්න පුළුවන් නෑ මං ගෙදරදී ඇරලා යාවේ කියලා. නැත්තම් පුතා දැන් ඇරලා මොනව හරි ගන්න ඇති කියලා හිතයි. නමුත් එහෙම හිතුවත් ඔබ දැන් හිතන්නේ දැන් තියෙනක නෙවෙයි. ඔබ අවසානයේ දැකෝ දේ තමයි ඔබ හිතන්නේ. ඔබේ මේම බෝතලයක් කැම කිසියම් තට්ටුවක තිබ්බනම් අන්නේ කැමත් එක තමයි මතක් වෙන ඔබට. දැන් තියෙනක නෙවෙයි. දැන් පුතා එක අරගෙන ඇති එක වෙනම කතාවක්. නමුත් ඔබට අන්තිමට පිළිච්ච දේ තමයි ඔබේ හිතේ. ඒ වගේම පින්නතනි දැන් බලන්න අපි මේ මහා බුද්ධිමත් කියලා මේ හිතන ඒවා දැන් මේ හිතන එකම තමයි පින්නතන අනිත් දේවල් වල ඔබ දැකපෝ අහපෝ ගඳ සුවඳ දැකපෝ ස්පර්ශ කරපෝ මේ ඔක්කොම දේවල් ගැන ඔබ යමක් හිතනවා නම් හිතනකොටම කල්පනා කර බලන්න අර ෆ්‍රිජ් එකේ උපමාව බලන්න ඒ ඇත්ත දෙවේ නෙවෙයි ඔබට තේන්නේ ඔබ ඒක අවසාන වතාවට ඔබ අත්දැකීම ලැබපු විදිය ඔබට මතක් වෙන මෙය උදාහරණයක් ගන්න බලන්න පින්නතුනි ඔබ කෑමක් කනවා කියලා බලන්න පිගානකින් පිගානක් දැන ඔබ කෑමක් කනවා කෑම පිගානේ නොයෙක් රසවත් දේවල් තියෙනවනේ තියෙනකොට ඔබට ඔබ ඇස් දෙකෙන් ඒක බලනකොට ඔබේ කටේ රස දැනෙනකොට ඔබට හිතෙන්නේ ඒ රස දැනෙන්නේ අපි මුන් කේක් කෑල්ලක් කනවා කියලා කෙසෙල් ගෙඩියකුත් එක්ක. ඔබට අර ඉතුරු කේක් කෑල්ල පිඟානේ තියෙන කේක් කෑල්ල තමයි දැන් තේන්නේ. පිඟානේ තියෙන කේක් කෑල්ල බලාගෙන තමයි දිවට රසය දැනෙන කේක් කෑල්ල රස විඳින්නේ. දැන් ඔබට හිතෙන්නේ ඇත්තටම මම මේ රස විඳින්නේ මේ පිඟානේ තියෙන කෑමේ කියලා. ඇත්තටම පින්නතුනි මේ මොහොතේ ඔබ රස විඳින්නේ පිඟානේ තියෙන කෑමද? පිඟානේ තිබිච්ච කෑම, පිඟානේ තියෙන කෑම නෙවෙයි. එතකොට දැන් ඔබට රස දැනෙන්නේ ඔබ කලින් ඒක කට දාලා කෙලත් එක මිශ්‍ර වෙලා හොඳ කැඹරිච් එක තමයි දැන් ඔබ රස විඳින්නේ. ඒ දකින්න දේ පින්නතුනි දැන් පිඟානේ තියෙන දේවල් වගේ ලස්සනද? පිඟානේ තියෙන දේ වගේ සුවඳද? පිඟානේ තිබ වගේ රස නේද? පිඟානේ තිබ වගේ රස නෙත් නෑ. පිඟානේ තිබ වගේ සුවඳක් නෑ. පිඟානේ තිබ වගේ ඒ වර්ණයක් නෑ. එතකොට අපි හුඟා බුද්ධිමත් අපි හුඟා හුඟක් කියලා එකක් ඉඳෙනි. නමුත් අපි පින්නතට මොහොතකටවත් හිතලා තියෙන මේ අර්ථය. ඒ වගේ නැත්නම් මෙතන අපි අහසේ තාරකා බලනවා. තාරකා පිළිබඳව ගැලැක්සීස් ගැන ලෝකයේ හැලම පරීක්ෂණ කරන කෙනා තමයි ස්ටීවන් හොකින්. ඔබ හරියට. ඔහු ඉතාම සියුම් උපකරණවලින් අලුත් අලුත් ගැලැක්සීස් හොවා අධ්‍යයනය කරනවා. රිසර්ච් කරනවා. එතන මේ ගැලැක්සියක් ඈත තියෙන ගැලැක්සියක් බලනකොට යම් සි උපකරණයකින් බලන එක නඩ පේන්නේ කොහොමද? දැන් මේ පේන ගැලැක්සියක් කියලා පේන්නේ. පින්නතනි වෙන පිටස්තර ගැලැක්සියක් නෙවෙයි. අපි මේ ඉන්න මිල්කි වේකේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට ආලෝකය එන්න ආලෝකයේ කොච්චර කාලයක් ගත වෙනවද යන්න. එක තත්පරයකට සැතපුම් 187,000 වේගෙන් ගිහිල්ලා මේ අපි ඉන්න මිල්කි වේකේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට ආලෝකය යන ගත වෙන කාලය කොච්චරද? ආලෝක වර්ෂ ලක්ෂය. ආලෝක වර්ෂ ලක්ෂයක් ගත වෙනවා අපි ඉන්න එකම ගැලැක්සියේ එක කෙළවරක ඉඳන් අනිත් කොනට ආලෝකය යන්න. එවැනි ගැලැක්සීන් එකක්ද දෙකක්ද තියෙන්නේ? දහස්ද? මිලියනයක්ද? ට්‍රිලියනයක්ද? ඊටත් වඩා වැඩි. ඇතැම් උපකරණ වලින් අපිට පේන ග්‍රහලෝක සමහර ගැලැක්සීස් පින්නතුනේ ඒ ආලෝක ඇවිල්ලා ආලෝක වර්ෂ ලක්ෂ ගානකට කලින් ආපු ආලෝකය තමයි අපේ ඇසට පත් වෙන්නේ. එතකොට අපි හිතන්නේ දැන් පේන ග්‍රහලෝකය කියලා අනේ හරිම ලස්සනයි කියලා අපි හිතාගෙන ඉන්නවා. ඇතැම් විට අවුරුදු දහස් ගානකට කලින් මේ මුළු ගැලැක්සියම විනාශ වෙලා තියෙනක් පුළුවන්. ඒ ආලෝක වර්ෂ ලක්ෂ ගණන් ඒවා. ඒව පැත්තකින් තියන්න පින්නතුනේ. දැන් ඔබ මන් දිහා බලාගෙන ඉන්නේ. ආවල් හාමුදුරුවෝ කියන ආවල් පාට සිවුරක් නැගෙන හාමුදුරුවෝ කියලා බලාගෙන ඉන්නේ. දැන් ඔබට හිතෙන්නේ මේ හාමුදුරුවෝ මේ මොහොතේ අපට පේනවා කියලා. පින්නතුනි අර ආලෝක වර්ෂ ලක්ෂයකට කලින් ආපු ආලෝකයේ අතීත ආලෝකයක් නම් ඔබ දැන් මා දිහා බලලා මගේ මේ ශරීරයෙන් එන වර්ණය ඔබේ ඇසට පතිත වෙන එකත් ඒ අතීතයම තමයි. ආලෝක වර්ෂ ලක්ෂ ගණන් නොවියට ඔබ බලනකොට මේ අත්දැකීම මේ ඇසින්ගත්තු වර්ණ රූපය අතීතයට ගිහිල්ලා ඒ අරබය ඇතිවෙච්ච සංඥා වේදනා ටික තමයි සිතින් මෙනෙහි කරන්නේ. අපට ඒ මොහොතේ ඇසින් රූපවත් කනින් ශබ්දවත් අහන්න බෑ. ඒක අහනකොට පියවර ගානක් අතර ගිහිල්ලා සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය විඤ්ඤා කියලා කියනවා. සියලුම දේවල් මනෝ විඥාණයෙන් තමයි දැනගන්නේ. චක්කු විඥාණයෙන් අපි දැනගන්නවා කිව්වට චක්කු විඥාණයෙන් නෙවෙයි දැනගන්නේ මනෝ විඥාණයෙන් දැනගන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ දර්ශනය බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවකින් අහලා දැනගත්තොත් ඒ දැනගන්න ශ්‍රුතමේ අවස්ථාව ශ්‍රුතවත් අවස්ථාව ගැන බුදුදහමේ සඳහන් වෙනවා එක්තරා උපමාවකින්. මොකක්ද උපමාව? අපි එක්තරා කරුවල කාමරයක ඉන්නවා. ඒ කරුවල කාමරයක ඉන්න අවස්ථාවේ අපි කිසියම් දෙයක් හොයමින් ඉන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඒ කාමරෙන් පිටත් වෙන්න. නමුත් පොඩ්ඩක් අපට පේන්නේ නැහැ. අපි වෙන බඩුව පේන්නේ නැහැ. කාමරෙන් පිට වෙන්නේ කොහොමද කියලා අපට පේන්නේ. නමුත් ඔහු මේ අවස්ථාවේදී ක්ෂණිකව විදුලි කොටනවා. අකුණක් ගන්න. අකුණක් ගහපුවම මොකද වෙන්නේ? අපට පේනවා අන්න බලකො දෙය තියෙනවා. අන්න මේ සුදු තියෙනවා. ඒ වගේම අපට පේනවා දොරටුව. පිට වෙනොන් දොරපත් වෙනවා. දැන් යාළ නැවත කරවලේ ඉන්නේ. නැවත කරවලේ හිටියත් එයා හරියටම දන්නවා තමන් ඔය පුරුව තිබුණ කාමයේ පිට වෙන්න පුළුවන් කියලා. අන්‍ය වගේ තමයි පිනොතනි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා දේශනා කරන මේ ආර්ය න්‍යාය අපි අසා දැනගත්තොත් අපි දන්නවා හරියටම දුකෙන් ඉදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ? අපි දුක් විඳිනවා නම් දුක් විඳින මොකක් නිසාද කියලා දන්නවා. මෙන්න මේ අවබෝධය ලැබීම තමයි පිනතුණි අපේ ජීවිතේ තාම භාග්‍ය සම්පන්න අවස්ථාව. මෙන්න මේ භාග්‍ය සම්පන්න අවස්ථාවට කියන්නේ මොකක් කියලාද? ඒකට කියන්නේ ශාන් සම්පත්තිය කියලා. ඊටාම භාග්‍ය සම්පන්න පුණ්‍යකාමී අවස්ථාව කියලා කියන්නේ මෙන්න මේකට. මෙන්න මේක දැකපු කෙනා ඊට පස්සේ කරවලේ වෙන්න පුළුවන්. ගැටලුවක් නෑ. නමුත් ඔහු කවදා හරි නැගිට වෙලාවෙදී ඔහු දන්නවා යන්න ඕන පැත්ත. ඒ වගේම ඔහු අර බඩුව පයාගෙන කාමරෙන් වෙන කාමරවලකට ගන්න යනවා. අන්න ඒ වගේම තමයි මේ ධර්මස්හා දැනගත්තොත් ඔහු වෙනත් කිසිම සාස්ත්‍රයක පස්සෙ යන්නේ නෑ. ඔහු දන්නවා හරියටම දුකෙන් ඉදහසන මේක ඇතිනේ කියලා. එහෙනම් අපි යම් කිසි අවස්ථාවක මානසික දුකක් විඳිනවා නම් අපේ හිතට අසතුටක් නම් ඒ අසතුට වෙන වෙලාවේ අපේ හිතේ ස්වභාවය මොකක්ද? අපේ හිතට දුකක් හනගානවත් යම් කිසි වෙලාවකදී යම් කිසි කෙනෙකුගේ නාමනාපයක් හරි දෙයක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන අවස්ථාවේ හිතේ ස්වභාවය මොකක්ද? අර කින්ජක කියලා මතක තියාගන්න. අර අපි බලනකොට ලයිට් එක පත්තු වෙලා තිබ්බ, දැන් ලයිට් එක ඕෆ් වෙලා තියෙන එක ගැන ලයිට් එක පත්තු වෙනවා කියලා හිතන එකයි ඔබට හේතුව. ඔබට යම් කෙනෙක් බැනපු කෙනෙක් මතක් වෙනවද නේ? දැන් ඒ බැනපු කෙනා ඇමිට හොඳට භාවනා කරනවත් ඇති. තමන්ගේ වයස ගම්මට සලකනවත් ඇති. නමුත් අපට මතක් වෙන මේ බැනපු වෙලා ඉඳි. ඒ නිසා කෙනෙකුට පුළුවන් ඔබට එකවරයි බලන්නේ. හැබැයි මා විද්‍යාවේ නම් ඉන්නේ. ඔබ නැවත නැවතත් බැනුමහන. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ එකපාරක් බැනුමහල නවතින කමක් නැහැ. හැබැයි දිගින් දිගටම බැනුමහන. දිගින් දිගටම බැනුම් නොහා ඉන්නනම් මේ දුක ඇති වෙන ක්‍රම ඔබ දැනගන්න. සමහර වෙලාවලදී පිනතුනි සමහර කෙනෙක් කියපු එක වටින නිසා අපි අවුරුදු කීයක් නම් මානසික දුක් විඳිනවද? ඇතැමිට ඒ කියපු කෙනාට දැන් මතකත් නැහැ. එහෙම කිව්වද කියලා. අපි අවුරුදු ගණන් එක හිටියේ තමයි අහවල් දවසේ කට්ටිය ඉන්න තැන මෙහෙම කිව්වා කියලා ඒක නිත්‍ය විදිහට අරගෙන අපි කොච්චර නම් මානසික දුකිනවද? කොයි තරම් නම් තමන් මේ මහන්සියෙන් උපයන ධනියෙන් තියෙන සැප සම්පත් එක තමන් නොලබිනවද? කොයි තරම් නම් තමන්ගේ ගෙදර, තමන්ගේ වත්තේ, තමන්ගේ දරුවන්ගේ ලස්සන නොබලා අර අතීත සිද්ධිය තුළ අපි කොච්චර නම් දුක් විඳලාද? අපි පින් කළ ලැබුණු මේ ලස්සන ආත්ම භාවයේ ලස්සනම තරුණ වයසේ අපි කොච්චර නම් මේ වගේ කෙලෙස් සඳහා කැපවලද? එනිසා වෙනුතුනි මෙන්න මේ ධර්ම ශ්‍රවණය කරලා මෙන්න මේ අවිද්‍යාව ඇති වෙන ක්‍රමය අපි දැනගන්න ඕනේ. ඒතන එක හේතුවක් තමයි අපේ යන්ති අතීත අත්දැකීමක් මතක් වෙනකොට අපි ඒ සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධිය තුළ අපි ජීවත් වෙනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? යම් කිසි අරමුණක් ඉතර හිතනකොටම තමයි දැනගන්නට ඕන කොහොමද ගැටි වෙන්නේ. ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච දේ තමන්ගේ හිතේ වේදනා සංඥා විදියට නැවත තමන් තමන්ගේම මයින්ඩ් එක රීඩ් කරනවා කියලා තමන් දැනගන්නවා. එතකොට ඒ වර්තමානයේ හිතන දේ ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ ඒ තමන්ගේ හිතේ තියෙන ස්වභාවයට අනුව තමයි ඒක සීකරන්නේ. ඒක සිහි කළ දුකක් හෝ සැපක් වෙන්නේ මේ දුක ඇති වෙන එක විදිය. ඊළඟ කාරණේ තමයි කියනතුනේ අපි ඇසෙන් රූපයක් දකිනකොට අපිට හිතෙන්නේ ඒ දේන රූපය බාහිර පිටස්තර තියෙන රූපේ විදියටමයි මට පේන්නේ කියලා. දැන් ඔබට යම්කිසි පුද්ගලෙක් දකිනවා කියමු. ඒ දකින්න කොටම ලිකන්නේ ඔබ ඒ තැනත්තා ගැන හිතපු විදියට තමයි ඔබට යාට කැම පේන්නේ. දැන් අපි කිව්ව මෙතන යම් කිසි කෙනෙක් එනවා කියලා. එනකොට එක්කෙනෙක් ඉන්නවා, එක කෙනෙකුට හුවා උදා කරපු කෙනෙක් එන්නේ. ඒ වගේම එයාම තවත් කෙනෙකුට තව ලොකු හතුරුකමක් කළා. හැබැයි ජීවිතේට හානි කරන දෙයක් කරපු කෙනෙක් නෙමෙයි. ඒන කෙන එක්කෙනෙකුට මහා ලොකු උදව්වක් කරලා තියෙනවා, අනිත් කෙනාට මහා අතුරුකම් උත් කරලා තියෙනවා. දැන් එක පුද්ගලයා මෙතන ඉන්නේ. එතකොට අර හුඟක් උදව් කරපු කෙනාට මොනවා කියන්නේ හැගේ මන් දෙන්නේ. යන වා සතුටක් නැත් කතා බහ කරන ළමින් වාඩි කරවගෙන කතා බහ කරනවා. එතකොට අනිත් කෙනාට මොකද වෙන්නේ? අපි කියන්නේ ලේ වතුර වෙනවා කියලා නේද? ඒ වගේ තමයි. එතකොට මේ බාහිරෙන් ආපු කෙනා එකම කෙනා ඒ පේන වර්ණ රූපයට අපි අවිද්‍යාවෙන් බලනකොට ඒ බලන ප්‍රමාණය අනුව තමන් චේතනා පහළ කරගන්නවා. චේතනා පහළ කරගත්තට පස්සේ ඒ අනුව තමන්ගේ හිත ගොඩ නැගෙනවා. ඒ අනුව නාම රූප හැදෙනවා. නාම රූප වලට අනුරූපව මේ ස්පර්ශ ආයතන හය එවලට සකස් වෙනවා. කලින් තිබෙකක් නෙවෙයි. එක්කෙනෙකු හංගු වාම රක්තනෝ ගැහෙනවා. අනිත් කෙනාගේ හිත හරීම තැම්පත්. ශරීරයක් වාසියලු යන්නේ මේ වා උදා කරපගෙන නැද්ද මේ ආවේ කියලා. ତොට තමන්ගේ මානසික ස්වභාවයන් මත මේ ඔක්කොම ආයතන ටික අභ්‍යන්තර වෙනස් වෙනවා. වෙනස්කලේ බලන විදියට තමන්ගේ ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන භවයෙන් ගන්න එක, භවයෙන් යන එක සාමිය සියල්ලක්ම ගිල අවසානයේදී මේ බාහිර පිටස්තර පුද්ගලයෙක් ඉන්නවා කියලා ගන්න එකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? භවපච්චය ජාති නැවත භවයට යන්න මේ පුද්ගලයා පිටස්තර කරගත්තා. ඒ පුද්ගලයා බාහිර ඉන්න කෙනයි මට පෙනුනේ කියලා හිතුවොත් එයා හොඳ කෙනෙක් කියලා හිතලා සුභතිර යන්නත් පුළුවන්. එයා හොඳ පින්කම් කරන කෙනෙක්, එයා සත්පුරුෂ කෙනෙක් කියලා අන්තිම මොහොත සිහි කරලා දිවිලෝක යන්නත් පුළුවන්. ඒ පුද්ගලයා මට හතුරෙක් කියලා හිතලා ඇතැමිට යක්ෂයෙක් වෙන්නත් පුළුවන්, නාගයෙක් වෙන්නත් පුළුවන්. එයාත් එක පළිනේ පින්නතනි බාහිර පුද්ගලයෙක් දෙයක් තියෙනවා කියලා හිතුවොත් ඊළඟට පින්නතුනි ජරා මරණ දෙකෙන් නිදහස් වීමක් නෑ. කෙනෙකුට කියන්න පුළුවන් මං එහෙනම් උපේක්ෂාවෙන් ඉන්නවා කියලා. පින්නතුනි උපේක්ෂාවක් නෑ. උපේක්ෂාවෙන් ඉන්නා කියන්නේ ඉබලි අවිද්‍යාවෙන් ඉන්නේ. බාහිර ඉන්නවයි කියලා බැලුවොත්, බාහිර කෙනයි මේ ඉන්නේ කියලා හිතුවොත් ද්වේෂෙන් හිටියත්, මෛත්‍රියෙන් හිටියත්, උපේක්ෂාවෙන් හිටියත් අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා චේතනා පහළ වෙනවා. ඒ චේතනා කොහොමද? ඒ චේතනා අපුඤ්ඤාවි චේතනා වෙන්න පුළුවන්, අකුසල චේතනා වෙන්න පුළුවන්, පුඤ්ඤාවි සංඛාර වෙන්න පුළුවන්, කුසල චේතනා වෙන්න පුළුවන්. දෙකම උනත් තමන් සසර තමයි ඉන්නේ. මෙන්න මේ අනුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥානෝගය අපට පහළ වෙනවා. ඒ නිසා කෙනෙක් දකිනකොටම අපි දක්ෂ වෙන්නට ඕන. බාහිර පුද්ගලයෙක් නැහැ කියලා නෙවෙයි කියන්නේ. බාහිර සතර මහා බෝධ රූපයක එකතු වීමක් තියෙනවා. නමුත් ඒ තියෙන දෙයට අපි තමයි චේතනා ඇති කරගෙන පුද්ගලයන් හැටියට අපි ද්‍රව්‍ය හැටියට පනවගන්නේ අපේ මනසේ ස්වභාවයනෝ. අපි කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ ලක්ෂණ රූපයක් පේනවනම්, තමන් මොහොන බලන කණ්ණාඩියේ ලක්ෂණ රූපේ පේනවනම් අනේ හොඳ කණ්ණාඩියක් කියලා කණ්ණාඩියට ප්‍රශංසා කරලාට වැඩක් නැහැ. ඒ ලක්ෂණ රූපයක් පේන්නේ තමන් මේ පැත්තේ ලක්ෂණ නිසා. කණ්ණාඩිය ළඟට යනකොට අනේ වයසට ගිහලා අනේ දැන් හරියම කැතයි ඉස්සර වගේ නෙවෙයි කියලා මූණ ඇඹුල් කරගන්නකොට තවත් ලස්සන නැති වෙනවා. පින්නතනේ හේතුව තියෙන්නේ මේ පැත්තේ කණ්ණාඩියට අගය කළා. කණ්ණාඩියට ප්‍රශංසා කරා. කණ්ණාඩියට බැනක් වැඩක් නැහැ. ඒ වගේම ඔබට ඇසට පේන රූපයෙන් ඔබට දුකක් එනවා නම්, ඔබට සතුටක් එනවා නම් ඒ දෙකම ඉන්නේ බාහිර රූපේ නිසා නෙවෙයි. ඔබ ආත්මපතේ නුඟන්න. ඔබ බුදුරජාණන් වහන්සේ තථාගතත්වයේ බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ සම්මා සම්බුද්ධත්වයේ පිළිගන්නවා. මෙන්න මේකයි තේරුම් ගත යුතු කාරණය. මෙන්න මේ කාරණය තේරුම් ගැනීම තමයි අර අන්ධකාර කාමරයකින් අවස්ථාවේදී එක පාර විදුලියක් හිටුව වගේ අපි ලබන අවබෝධය. එතකොට මේ අවබෝධය ලැබෙන කෙනා දුක කියන එක මොකක්ද කියලා දන්නවා. දුකට හේතු වෙච්ච තෘෂ්ණාව, අවිද්‍යාව මුසු වෙච්ච තෘෂ්ණාව කියන එක දන්නවා. දුක නැති කිරීමයි සැනසීම කියලා දන්නවා. දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එක නැත්තා දන්නවා. ඒක නැත්තා හැම මොහොතක්ම මේ මගේ තමයි යන්නේ. යන්නේ තරම් කටයුතු කරන්නේ මෙන්න මේ ආර්ය න්‍යාය ජීවිතේ යථාර්ථය බවට පත් කර ගැනීම. ඇයි ඒ? එතනත්තා දන්නවා ජීවිතේ නියම සැනසීම තියෙන මේ දේ විතරයි කියලා. තමන්ට කොච්චර දරුවෝ හිටියද? තමන්ට කොච්චර ලස්සන ගයක් තිබුණාද? තමන්ට කොච්චර හොඳ මොනබුරු මිනිමිරියෝ හිටියද? තමන්ට කොච්චර ලස්සන ශරීරයක් තිබුණාද? කොයිතරම් උගත්කම් ධනවත්කම් මේ කිසිම දෙයකින් තමන්ට නියම සැනසීමක් නැහැ. ඒව සමාජ යුතුයම් විදියට විතරයි යම් කරන්නේ. එයා අවසාන සැපත සඳහා ඒව රැස් කරන්නේ නැහැ. එයා දන්නවා එයාගේ සැනසීම තියෙන මේ දෙකයි කියලා. එතකොට යම් කිසි වෙලාවක අපිට ධර්මයේ හැසිරෙන අපි ප්‍රමාද නම් ධර්මයේ හැසිරෙන අපි වෙලාවක් නැහැ කියලා කියනවනම් ධර්මයේ හැසිරීමට වඩා අනිත්‍යවන් වැදගත් කියලා අපි හිතනවනම් ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි අපි දන්නේ නැහැ ජීවිතේ නියම සැනසීම ලබන මාර්ගය මොකද්ද කියලා. නියම සැනසීම ලබන මාර්ගයේ මේකයි කියලා යම් ස්ථාවරයක් දකිනවනම් එයා අනිත්‍යලෝම වැඩ කරන අතරේදී ඉගෙන ගන්න අතරේදී රැකිරක්ෂා කරද්දී දරුවෝ පාසල් යවද්දී මුණුබුරු මිනිබිරියෝ හදද්දී ඒ හැමදේම කරද්දී එයා මොහොතක් පාසා යා මේ ගමනත් එක්කයි යන්නේ. එයා අර කාමරේ අන්ධකාරයෙන් පෙනිච්ච අර භාණ්ඩයේ දොරටුව ක්ෂණිකව පෙනිච්ච එක ටිකෙන් ටික ඒ සඳහා එයා මහණක් දල්වනවා. මුලින් ඉටිපන්දමක් දල්වනවා. ඊට පස්සේ යාකව ලාම්පුවක් දල්වනවා. ඊට පස්සේ හඳ පැවෝ වගේ තවත් ආලෝකයක් වැඩ කරගන්නවා. එයා අවසානයේ හරියට ඉර පැවෝ වගේ ඒ කාමරේ බිත්ති දෙක අයින් කරලා දොරවල් ඇරලා ඔක්කොම කළා. හරියට පූර්ණ සූර්යාලෝකයේ පැවෝ වගේ සම්පූර්ණ ජීවිතය ප්‍රඥාව නැමැති ආලෝකයෙන් පරිපූර්ණ කරගන්නට වෙනවා. ඒ තැනැත්තා ජීවිතේ හැම මොහොතක්ම කැප කරන්නේ මෙන්න මේ ධර්ම ඉදිරියට යෑමත් එක්ක. යාන ජීවිතයේ සතුට මේක. මේක අවසානයේදී විතරක් ලැබෙන සතුටක් නෙවෙයි. අර පංච බය වේර කියන කර්ම පහෙන් දුරු වීමේ ඉඳන්ම මෙයාට මේ සැනසීම දැනෙන ගන්නවා. මුලින්ම පංච දුෂ්චරිතයන්ගෙන් ටිකෙන් ටික දුර වෙනවා. ඊට පස්සේ ආ සිල්වත් වෙනවා. ඒ සිල්වත් වීම නිසා එයාට ඕන තැනකට විසරදව යන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ තැනත්තා ටිකෙන් ටික හිත වැඩෙන භාවනාවක් යෙදෙනවා. තමන්ගේ මානසික සුවය ආරම්භ කරන ගමනේදී පළවෙනි පියවර තමයි කර්මමෙති සූත්‍රය දැක්වෙන විදිහට මෛත්‍රී භාවනාව වැඩි වෙනවා. අපේ ජීවිතයේ හුඟා මානසික පීඩා වෙන්නේ කොමක් නිසාද? එදිනදා පුද්ගලයන්ගේ අඩුපාඩුකම් දැකලා අපිට කොච්චරනම් දවසකට හැරයක් හිත ගැටෙනවද අරමුණුත් එක්ක? ඊටාම සරල කාරණයක් ගන්න බලන්න. පාරේ යද්දී රෙඩ් ලයිට් එකක් පස්සු වෙනකොට ඒ මොහොතේ උනත් බලන්න අපේ හිතේ අසහනයක් කැතමක් ඇති වෙනව නේද? එහෙම නැති කෙනෙකුට කියන්න පුළුවන් මට නම් එහෙම ඇති වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඒකලොකු දිනුවා. නමුත් වෙනතනේ බොහෝ දෙනාට ඒ රතු පාට ලයිට් එක පස්සු වෙද්දී අනේ තාම පොඩ්ඩක් හරි ඉක්මනට ආව නම් හොඳයි කියලා හිතෙනවා නේද? ඇතැම් වෙලාවට පොඩ්ඩක් හරි පාගල යන හිතෙනවා නේද? දකින්නකොට. නමුත් වෙනතනේ ඒ රෙඩ් ලයිට් එක දකින්නකොටම ඔබට සිතුවිල්ල යෝනිසෝ මනසකරගෙන ගන්න පුළුවන් නම් එහා පැත්තේ පාරේ බලාගෙන ඉන්නේ හුඟක් වෙලා තමන්ගේම පුතා ඇවිල්ලා විභාගෙට ටිකක් පරක් වෙලා යන්න මේ බලාගෙන ඉන්නේ කියලා ඔබ නුවණින් බැලුවොත් ඔබට අනුපාත ලයිට් එක පාත් වෙනකොට මොකක්ද හිතෙන්නේ? ඔබට හිතෙනවානේ කොළපාට ලයිට් එක පාත් වුණාට වඩා හොඳයි රතුපාට ලයිට් එක පාත් වෙච්ච එක කියලා. ඇයි තමන්ගේම පුතා මෙහා පැත්තේ දැන් මේ බලාගෙන ඉන්නේ යන්න? පින්නතනි රෙඩ් ලයිට් එකක් පාත් වෙන හැම වෙලාවෙදිම පුළුවන් නම් මේ සිතුවිලි හිතන්න ඔබ. මේක නැති පින්නතනි මේ සම්බුද්ධ ශාසනයෙන් ඔබට සැනසීමක් ලබන වෙන මොකුත් ඕනේ. මේ වගේ ඉතාම සුළු දේවල්කට අපි දිනපතා කොච්චරනම් සිතේ ගැටුම් ඇති වෙනවද? මෙතන තමයි සරලම තැන. මේ දේවත් ඔබට කරන්න බැරි නම් පරිසම්පාදේ තේරුම් ගන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මෛත්‍රී භාවනාව ආරම්භ කරන මෙන්න මේ පළවෙනි පියවර තමයි පිළිතුනේ මේ ආධ්‍යාත්මික ගමන් මාගේ පළවෙනි වෙඩිමුරේ බවට පත් වෙන්නේ. ඒක මල් වෙඩිල්ලක් බවට පත් වෙන්නට ඕන. අනිත් දැන හානි කරන වෙඩිල්ලක් නෙමෙයි. පින්නතුනි දවසකට විනාඩි දෙකකින් මෛත්‍රී භාවන වඩන පටන් ගන්න. ඒක ටිකෙන් ටික වැඩි කරන්න. මෛත්‍රී සාගත මනෝ කර්ම විතරක් නෙමෙයි. මෛත්‍රී සාගත වචී කර්ම පුරුදු කරන්න. කතා කරනකොට මෛත්‍රියෙන් කතා කරන්න. මෛත්‍රියෙන් කියලා ඉතාම සියුම් වචන වලින්ම වෙන්න ඕනේ. සමහර මෛත්‍රිය කෙනෙකුට බලන්න පුළුවන්. වැරදි වැඩක් කරන්න කෙනෙක්, අනුදුරකට යන්න කෙනෙක් පැනලා හරියකින් මුදව ගන්න නම් ඒකත් මෛත්‍රී සාගත දෙයක්. සමහර කෙනෙක් කපටි කමට කෙනෙක් මුලා කරවන්න අමාරු දාන හොඳ ලස්සනවත් වචන කතා කරන්න පුළුවන්. එනිසා වචනේ මිහිරි තම නෙමෙයි මෛත්‍රිය කියලා කියන්නේ තමන්ගේ හදවතේ කොච්චර නම් මෛත්‍රියෙන් දේවචනේ පිට කරන්නේ කියන එක. ඒ වගේම මෛත්‍රී මෙත්තා සාගත කාය කර්මයක් තියෙනවා. නිතරම අනිත් කෙනා කෙරෙහි මෛත්‍රී සාගතව තමන් හැසිරෙන්න. පින්නතුනි මෙතන තමයි මේ ධර්ම මාර්ගයේ ආරම්භකම තැන. එනිසා මෙතනින් තමයි ටිකෙන් ටික තමන් ආරම්භ කළා ඉදිරියට යන්නේ. අන්නේ ඉදිරියට යනකොට පින්නතුනි තමන්ට ජීවිතයේ වැදගත්ම දේ බවට පත් වෙන්නේ. හිත සමාධිමත් කරගෙන විතරක් නෙවෙයි. කාර්යයක් විශ්සේක නැත්නම් මෛත්‍රී භාවනා කරන්න පුළුවන්, බුදුගුණ භාවනා වඩන්න පුළුවන්, මරණානුස්සතිය වඩන්න පුළුවන්, ඊට පස්සේ ටිකෙන් ටික ආනාපානසතිය වගේ සාමසියුම් භාවනා කරන්න පුළුවන්. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනි අන්තිමට යනකොට යාට මොකද වෙන්නේ? යා වඩන්නේ අනිත්‍ය සංඥාව. යා හැම මොහොතකම ඇසේ අනිත්‍යතාවය, රූපය අනිත්‍යතාවය, ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි කියලා මෙන්න මේ ඇස කන නාසාදී ඉන්ද්‍රිය හය, රූප ශබ්ද ආදී මේ බාහිර අරමුණු හයක් කියන මෙන්න මේ කරුණ 12 ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියලා දැනත්තාම බලන්න ටිකෙන් ටික හුරු වෙනවා. වෙනත් විදියකින් ගත්තොත් ඒ දැනත්තා ඇතින් රූපයක් දකින කොට මේ දැනත්තා දකිනවා මේ ඒ මොහොතක ක්ෂණිකව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ පෙර පස් නොවේ හටගත්තා කියලා ඒ දැනත්තා නුවණින් දකිනවා. පංච උපාදාන ස්කන්ධය උපාදාන ස්කන්ධ නොවන විදිහට පංච ස්කන්ධේ මියා දමනය කරගන්නවා. ඇසෙන් දකින රූපය තුළින් ඇස බාහිරට බැසගත්තොත් බැසගත්තා කියන්නේ පංච උපාදාන ස්කන්ධය හටගත්තා. කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා රූපය තියෙන ඉස්සරහයි කියලා බැලුවොත් අර අපි කණ්ණාඩියක් ළඟට යනකොට සුරතල් සතෙක් යනකොට සතා හිතන්නේ කණ්ණාඩිය ඇතුළේ කෙනෙක් ඉන්නවා කියලා. ඇතුළේ කෙනෙක් ඉන්නවා කියලා හිතුවොත් ඒ කණ්ණාඩියත් එක්ක තියෙන ගැටුම ඒ රූපයත් එක්ක තියෙන ගැටුම නැති වෙන්නේ. හැබැයි අපි ඒක දකිනවා නම් ඒ මොහොතේම මේක මේන්නේ අභ්‍යන්තර ස්වરૂපය අනුව කියලා තමන් බාහිරට අද දෙක් කරන්නේ. බාහිර ඇඟිල්ල දෙක් කරන්නේ. ඒ නිසා හැම මොහොතකම තමන් ඊටාම සීයෙන් ඉන්නේ බාහිර රූපය තුළ මුලා නොවන විදියට තමන් විහිද ඊටාම ශක්තිමත්ව සීයෙන් නොවනින් ඉඳර තියාගන්න. ඒ නිසා එයා මේ ධර්මයේ තුල ලබන ඉහළම ප්‍රතිලාභය තමයි මෙන්න මේ නුවණ ප්‍රඥාව ලබාගන්න. ඒ ලබා ගන්න මාර්ගයේදී තමන්ට පල්ලෙහා මට්ටමේදී යම් යම් වාසි ලැබෙනවා. බුදුදහමේ යම් යම් ආශ්චර්යවත් දේවල් වෙනවා. ඇදැමිට බෝධින වහන්සේලගින් රැස්වී දෙන්න පුළුවන්, චෛත්‍ය වහන්සේලගින් රැස්වී දෙන්න පුළුවන්, සමහර කෙනෙක් ඊට දිනු කල ඉරිදි බලෙන් යන්න පුළුවන්, ඇදැමිට දෙවිවරු වැවිල ඔබත් එක්ක කතා කරන්න පුළුවන්. මේ කිසියම් දෙයක් එයාගේ ජීවිතේ පරමාර්ථ නෙවෙයි. ත්‍රිපිටකයේ තාම පැහැදිලිව දැක්වෙනවා සමහර ශ්‍රාවකයන් එක්ක පැවිදි ශ්‍රාවකයන් නෙවෙයි ස්වාමීන් වහන්සේලා නෙවෙයි කිහි අයත් එක්කත් දේවුරු වැවිල්ලා යම් යම් කාරණා ගැන සජීවීව පිළිසිටින් සාකච්ඡා කර දෙනවා. අපි කලිනුත් කියපු උදාහරණයක් මේ මොහොතේ අහලා තියෙනවා. නමුත් ඒක තව අපි ආයෙ කියනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා සමග ඈත ප්‍රදේශයකට වැඩම කළා ධර්මචාරිකාවේ. නමුත් මේ වඩිනකොට උන්වහන්සේ කලින් දැනුම් දෙලා තිබෙන්නේ නැහැ වඩිනවා කියලා. කොහොම හරි ඒ ප්‍රදේශයට වඩිනකොට එක්තරා ඒ ප්‍රදේශයේ එක්තරා සැදැහැවත් කාන්තාවක් මේ වැඩම කරන සියලුම ස්වාමීන් වහන්සේලාගේ සංඛ්‍යාවක් දැනගෙන ස්වාමීන් වහන්සේලාට දානය සූදානම් කළා තිබුණා. ඒ ප්‍රදේශයේ වැඩම කළාට පස්සේ ආර වැඩම කරපු සියලුම ස්වාමීන් වහන්සේලාගේ තාම නැවුම් ආහාර පිළිගන්නවා. පිළිගන්නවට පස්සේ මේ වැඩම කරපු සමහර ස්වාමීන් වහන්සේලා ඇහුවා, අපි කලින් ඔබට එන බව දැනු දුන්නේ නැහැ, කොහොමද මේ දැනගෙන දානේ සෝදානම් කරේ කියලා. යමස්තාවේදී මේ කාන්තාව මොකද කිව්වේ? මේ කාන්තාව කියනවා, කලින් දවස් රාත්‍රියේ මට දෙවිවරු ඇවිල්ලා මට සඳහන් කළා මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් වහන්සේලා වඩිනවා කියලා. මම කලින්ම දැනගත්තා. එතකොට එතන රැස්වලේදී සමහර අය කියනගත්තා, ඔබ කොච්චර නම් ආශ්චර්යවන්තද, කොච්චර නම් විශ්මයජනක කාරණයක්ද, ඔබ කොච්චර නම් වටින කෙනෙක්ද, හරිම පුදුමයි කියලා සඳහන් කළා. එතකොට මේ ශ්‍රද්ධාවන්ත කාන්තාව මොකද කිව්වේ? එයා කියනවා, මේක මගේ ජීවිතයේ දෙවිවරු ඇවිල්ලා මාත් එක්ක කතා කරා කියලා මගේ ජීවිතේ ලොකු ආශ්චර්යයක් නෙවෙයි. මගේ ජීවිතේට වඩා ආශ්චර්යවත් කාරණයක් වුණා. මේ වෙනතුන් දන්නව එකනේ. මොකක්ද ඒ කාරණේ? ඒ කාරණේ තමයි මෙතනත්තා කියනවා, මට හිටියේ එකම පුතයි. ඒ එකම පුතා ඉතාම අහිංසක කෙනෙක්. ඒ පුතා නොකරපු වරදකට මේ ප්‍රදේශයේ රජතුමා මගේ ඇස් දෙක ඉදිරිපිට දීම කෑලි කෑලි වලට කපලා ජීවිතක්ෂයටපත් කළා. ඒ ජීවිතක්ෂයටපත් කරන අවස්ථාවේදී මගේ හිතේ ඒ ධනවත් දීපු තැනැත්තා ගැනවත් රජතුමා ගැනවත් කිසිම වෙනසක් කිසිම අමනාපයක් ඇතිුනේ නැහැ කියලා. ඒ නිසා මගේ ජීවිතයේ ආශ්චර්යය දෙවිවරු ඇවිල්ලා මගේ ඉදිරිපිට පෙනෙච්චිලා කතා කරන එක නෙවෙයි. මට මේ තරම් ජීවිතයේ මහා අලාභයේ සිද්ධ වෙද්දී මට අකම්පිත මනසක් ඇති කරගන්න දේශනා කරපු මේ ධර්මයේ තියෙන ආශ්චර්යය කියලා. ඒ නිසා පින්නතුනි, දේවතා එළියක් දැක්කට, යම් කිසි ආශ්චර්යවත් කරුණක් දැක්කට, දෙවි කෙනෙක් වෙනිතුරු දැක්කට, ඒව ලොකුවට හිතන්නේපා. ඊට වඩා වටින මාර්ගෝ දහමක්, මහා ඖෂධයක් ධම්මෝසල සමන්නත්තේ එනම් කිවත බික්කෝ කියපු විදියට ධර්මයෙන්ති මහා ඖෂධයක් අපට ලැබෙන තියෙනවා. අපි හැම දිනෙකම පිනුතුනේ මේ වගේ ඥාති වියෝ වලින් අනාගතයේ දුක් විඳින අය. ඒ නිසා අන්නේ අනාගතයේ තියෙන මහා දුක් සමුදායෙන් අනාගතයේ මේ මොහොතේ නෙවෙයි, මේ මොහොතේම ඒ අනාගතේන දුකෙන් නිදහස් වෙන ධර්මමාර්ගයක් මේ අපට තියෙනවා. අන්නේ ධර්මමාර්ගයේ ඔබ බුද්ධිමත් කෙනෙක් නම්, ඔබ ඇත්තටම දර්ශනිකෙක් නම්, ඔබ ඇත්තටම මේ සම්බුද්ධ ශාසනයෙන් නිසිපල නෙලාගන්න කැමති කෙනෙක් නම්, ඔබ ලබාගත යුතු ප්‍රධානම දේ තමයි මෙන්න මේ ධර්ම අවබෝධය කරා යාම ජීවිතේ ප්‍රධාන ඉලක්කය කරගන්න. ඔබේ රැකියාවවත්, ඔබේ ගෙදරවත්, ඔබේ මානසික වැටපොවත් ජීවිතයේ අවසාන ඉහළම ඉලක්කය බවට පත් කරගන්න එපා. ඒ යන ගමන් මගේට තියෙන මඟ වේදන් විතරයි අනිත් දේවල්. ඔබට දරුවෝ 10 දෙනෙක් ඉඳලා ඒ දරුවෝ 10 දෙනාම මහා ශාරවරු කළා, ඒ දරුවෝ 10 දෙනාම ලෝකයේ රටවල් 10ක නායකයන් කළා, ඔබට දුක නිදහස් වීමක් නැහැ. ඒ නිසා නියම සැනසීම තියෙන්නේ මෙන්න මේ ධර්මයෙන් අපි ප්‍රතිලාභ ගත්තොත්. අන්න ඒ ධර්ම තුල ප්‍රතිලාභ ලබා ගන්න කෙනා මේ ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් දකින කෙනාගේ ළඟ ඉස්තිරවම බැස ගන්න කරුණු හතරක් ඊළඟට සඳහන් කරනවා. ඒ තමයි බුද්ධේ අවච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ කෙරෙහි නොවිනස්සනදී එයා ප්‍රසාදයකට සද්ධාවට පත් වෙනවා. බුදුහාඳුනගේ භෞතික ශරීරය ගැන නෙවෙයි, බුදුරජාණන් වහන්සේ මේ දුකෙන් නිදහස් වෙන දේශනා කරපු මාර්ගය ඇත්තටම දුකෙන් නිදහස් වෙන මාර්ගය නේද කියන එක ධර්මයේ සාන්දෘෂ්ටික භාවතුලින් බොහෝ දකිනවා. ඒ තරක් නෙවෙයි, ධම්මේ අවච්ඡප්පසාදේන සමානාගත හොති. ධර්මය තුළ ස්ථාවරව සද්ධාවට බැස ගන්න. මේ ධර්ම මැනවින් දේශනා කරපු ධර්මයක් නේද? මේ ජීවිතයේම ප්‍රතිඵල ලැබෙන ධර්මයක් නේද? මේක කර්ණවේව ආනිසංස ලැබෙන ධර්මයක් නේද? මේක තමන් එතම අමනුවාගෙන ප්‍රතිඵල ලබන්න පුළුවන් ධර්මයක් නේද කියන එක තමයි තේරිලා ධර්මයේ තමගේ ජීවිතය ආලෝකයට බවට පත් කරගන්නවා. ධම්මදීපා වික්‍රේ විහෙලද ධම්ම සරණා කිව්වාගේ ඊළඟට සංඝී අවච්ඡ ප්‍රසාදෙන සමන්නාගතෝ හොති. බුදුරජාණන් වහන්සේ සරණ ගිය සෝවාණදී මාර්ගඵලයට පත් වෙච්ච ආර්ය ශ්‍රාවකයන් කෙරෙහි තමන් නොවෙනස් වෙන ප්‍රසාදයක් ඇති කර ගන්නවා. ඔබ එදිනෙදා දකින ස්වාමීන් වහන්සේගේ අඩුපාඩු කන් නිසා අර ආර්යයන් වහන්සේලාගේ ඉතින ප්‍රසාද නැති කරගන්නේ ඔබ. ඔබ මේ දකින ස්වාමීන් වහන්සේලාගේ ගුණයන් හරහා දකින්නේ ඔබ අතීතයේ හිටිය ස්වාමීන් වහන්සේලාගේ ඉහළ ගුණයන් හරහා ඔබ යන්නට ඕන. සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලාගේ ගුණයන් ඔබ හඳුනා ගන්නට ඕන. ඒ හඳුනාගත්තු කෙනා කවදාවත් සංඝයා කෙරෙහි අපසාදයටපත් වෙන්නේ නැහැ. කෙනෙක්ගේ බුද්ධිලික අඩුපාඩු ගමන් නිසා ඔබ අපසාදයටපත් වෙන්නේ නැහැ. ධර්මයෙන් ගැඹුරට යන්න ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්න සංඝයා කෙරෙහි පුදුම විදිහේ ගෞරවයක් ඇති වෙන්නේ. අනේ අපිට එක දවසක් කැවිදෙලින් ඉන්න අමාරුයි නේද? මේ ස්වාමීන් වහන්සේලා ජීවිත කාලෙම කැප වෙලා මේ ධර්ම වෙනුවෙන් සීලය වෙනුවෙන් කැප වෙලා නේද? මේ ශාසනය වෙනුවෙන් කැප වෙලා හිටපු නිසා නේද මේ වසර දහස් ගණනක් මේ ධර්මය ලැබුණේ කියලා ලොකෝ ප්‍රධානතාවයක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේලා ගැන. ඒ නිසා මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි නොවෙනස් වෙන ප්‍රසාදයකට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි නැත්තා අරේ කන්තේ තේලේ කියලේ සමානාගත හොති. අර මුලින් සඳහන් කළ බයස වෛරයට හේතු වෙන කරුණ පහෙන් ඕ හැකිතා දුරට බිඳිලා කාලය ගත කරනවා. මෙන්න මේ කරුණොත් එක්ක මේ තැනත්තා තමන්ට තමන් ගැන සුවිශේෂී විශ්වසනීයත්වයක් ඇති වෙනවා. මොකක්ද ඒ විශ්වසනීයත්වය? ඒ විශ්වසනීයත්වය තමයි තමන් දන්නවා තමන් නැවත නිරයට යන කෙනෙක් නෙවෙයි කියලා. තමන් දන්නවා නැවත තමන් තිරිසන් ලෝකෙට වැටෙන කෙනෙක් නොවේ කියන එක තමන් දන්නවා. තමන් പ്രേත ලෝකෙට නොයන කෙනෙක්, තමන් දුගතියට නොයන කෙනෙක් කියන එක ගැන තමන්ට සම්පූර්ණ පරිපූර්ණ විශ්වාසනයක් ඇත්තියෙනවා. ඒක නැත්තා කියන්නේ සුළු අඩු අඩුම් වෙන්න පුළුවන්. නමුත් ඒක නැත්තා අපාගත වීමට හේතු නම් සලකු කරන්නේ නැහැ. මිනිස් ආත්ම භාවයෙන් පහර යන විදිහේ කිසිදු අකුසලයක් නැවෙන විදිහේ ස්ථාවර තත්වයක් තමා තබා ගන්නවා. වෙනත් විදිහකින් කියනවා නම් සුගතියට ස්ථාවර වීසා හොගන්නවා. වීසා එක ස්ථිරවම ගන්නවා සුගතියට. මෙන්න මේක තමයි නියම පර්මනන්ට් වීසා එක කියලා කියන්නේ. ක්‍රීන් කාඩ් එකවත් සිටසන් එකවත් නෙවෙයි. පින්නතුනි ඔහු අවිනිපාද ධම්මෝ නියතෝ සම්බෝධි ප්‍රායනෝ. ඔහු නැවත පල්ලෙහාට වැඩෙන කෙනෙක් නෙවෙයි. ඔහු දිනෙන් දින ප්‍රගතිය කරා ඉදිරියට යන කෙනෙක්. ඒ නිසා ඔහුට මේ ජීවිතයේ සුළු සුළු අඩුපාඩුකම් වුණාට ඔහුට ඒව දැනෙන්නේවත් නැහැ. ඇයි ඔහුට මහා නිධානයක් මහා ආලෝකයක් ඉදිරියෙන් දෙනෙන්නේ තමයි ඔහු මේ සියලුම දේවල් සකස් කරගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ශරීරය වුණත් ලෙඩ වෙද්දී, මහලු වෙද්දී, දුර්වල වෙද්දී තමන්ට පොඩ්ඩක් දුකක් ඇති වෙන්නේ. ඇයි තමන්ගේ ශරීරය වෙනස් වෙනවට වඩා ඉක්මනට තමන්ගේ මනස හිත ලස්සන වෙන විදිහේ වැඩ පිළිවෙත තමයි තමන් නිතරම ඉන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ පංච බය වේර සූත්‍රය දේශනා කළේ එදා අනාථපිණ්ඩික සිටුමාට. හිතන්නේ මම මේ අවබෝධය ලබන්නේ ස්වාමීන් වහන්සේ විතරේ කියලා. මේ සූත්‍රය දේශනා කළේ කාටද? මේ සූත්‍රය දේශනා කළේ කාලෙ හිටිය බොහොම අවිවේකී මහා ව්‍යාපාරිකයෙකුට. අනාථපිණ්ඩික සිටුමා ගැන සඳහන් කරන ඔහු ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරපු සංකීර්ණ ජීවිතයක් ගත කරපු ඔහුට නැවුමක් තිබුණා කියලා සඳහන් කරනවා. නැවුමලක් අයිතිකාරයෙක් ඉන්නේ. එහෙම කෙනෙක් වෙච්ච මේ අනාථපිණ්ඩික සිටුමාට තමයි ගෘහස්ත ජීවිතයක් ගත කරපු කෙනෙකුටයි මේ කාරණය දේශනා කළේ. ඒ නිසා ගිය පැවිදි අපි හැම දිනාටම පිළිතුරු කුමන කාරණේ බුදුහාම දේශනා කළත් නිවන් මාර්ගය ඉලක්ක කරගෙන දේශනා කරන්නේ. මංගල සූත්‍රය බලන්න. අසේවනාච බාලානා කියන එකෙන් පටන් අරන් අවසන් වෙන්නේ කොහෙන්ද? අශෝකං විරජං කේ මගේ තම් මංගල මුත්තම. නිබ්බාන සත්‍ය ක්‍රියා කේ තම් මංගල මුත්තම. නිවන සාක්ෂාත් කරේ මුතුම මංගල ධර්මයේ කියලා සූත්‍රය අවසන් කරන්නේ. කරණමෙත් සූත්‍රය බලන්න. සක්කෝ උජෝති කියන එකෙන් පටන් අරන් අවසන් වෙන්නේ කොහෙන්ද? නැහි ජාතු ගම්බසේ යම් පුනරේදීති නැවත මව කුසට නොයන විදිහේ මඟක් ඉවර කළායි සූත්‍රය අවසන් කරන්නේ. ඒ නිසා බුදුදහමේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි උන්වහන්සේ ගිහියෙකුට ධර්ම දේශනා කළා. ස්වාමීන් වහන්සේ කෙනෙකුට ධර්ම දේශනා කළා. මාසයක් එක දිගට බණ කිව්වා. විනාඩි දෙකක් බණ කිව්වා. ඒ තියෙන ධර්ම දේශනාවේ ලක්ෂණය තමයි ස්වර්ගාමි මාර්ගයත් මොක්ෂ මාර්ගයත් නැත්නම් නිවන් මාර්ගත් මේ දෙකම ඒ කෙටි කාලය තුල ලැබෙන කාලය තුල දීර්ඝෝකෝ කෙටියෙන් දේශනා කරනවා. අයි එකට හේතුව මේ මොන ගේනක් ඒ අද මේ මොහොතේ වාඩි වෙලා ඉන්න අපි ඊළඟ මොහොතේ නැගිටින්නේ නැහැ. දැන් මෙත වෙන ලෝකෙක වෙන්න පුළුවන්. මේ ශරීරය අපි අත්හරින්න පුළුවන්. ඒ නිසා අද මේ ධර්ම ශාලාවේ නම් කී දෙනෙක් නම් 2017 අවුරුදු ඉවර වෙද්දී කී දෙනෙක් අඩු වෙන්නේ නැහැ. මනගෙන මං අඩු වෙන්නත් පුළුවන්. ඉතින් පිටතින් එවැනි ජීවිත තමයි අපි මේ ගත කරන්නේ. ඒ නිසා මේක පස්සට තීරුම් ගන්න කියලා කාරණාවක් නැහැ. මේ ලැබෙච්ච මේ මොහොතම පිටතුනේ අපි මේකෙන් ඉහළම තැනට අපේ හිත තියාගන්න ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි මේ ලබු ජීවිතයේ නියම අර්ථයක් තමන් ලැබුවා වෙන්නේ. එහෙම වුණොතින් තමයි අපි ඇත්තටම බුද්ධිමත් වුණා වෙන්නේ. ඒ නිසා අපි මේ සංරක්ෂා කරපු අවිසමයේ සංගතේ පංච බය වේර සූත්‍රය සඳහන් කරන්නේ බිය සහ වෛරයට හේතු වන මෙලව ජීවිතයේදී බිය සහ වෛරය රැස් කරන පරලෝ ජීවිතයේදී බිය සහ වෛරය ඇති කරන ප්‍රාණඝාතය සොරකම කාම මිත්‍යාචාරය බොරු කීම මත්පැන් පානය කිරීම කියන මේ හතරෙන් දුරු වීමත් ඒ වගේම තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා දේශනා කරන ආර්ය න්‍යාය පිළිබඳව හේතුඵල ධර්ම දුකේ හට ගැනීම නිරුද්ධ වීමත් කියන මේ කාරණේ දැන ගැනීමත් ඒ දැන ගැනීම තුළින් ස්ථාවර ලෙස සුගතිය තුළ සිට පිටුවා ගැනීම තුළින් ඇතිවන බුදුදම් සංඝ කියන ත්‍රිවිධාත්මය අචල ප්‍රසාදය දිගට ගැනීමත් ආරේඛාන් සීල යොක්වීමක් කියන කාරණා ටිකයි මේ සූත්‍රයෙන් අප සාකච්ඡා කළේ. එනිසා මේ කරුණු හැකිතාන් දුරට පිනවදින අපේ ජීවිතයට ලැබිච්ච මේ සානානුත්තරී මේ ලැබෙන්නේ අපේ කන් දෙකෙන් අපට කල්ප ගාන කරපු තේකම් බලානිසංස මේ භුක්ති විඳින අවස්ථාව. මේක පිනවදින සුළු කොට පිළිවෙල ලැබෙන දෙයක් නෙවෙයි. මේ තාම භාග්‍ය සම්පන්න මේ අවස්ථාව පිනවදින සමන් උපරිම ප්‍රයෝජන ගන්න. එනිසා මේ අහපු ධර්මය තමන්ගේ ජීවිතයට එක්තරා දැනුමක් විතරක් නෙවෙයි. මේ අහපු ධර්ම තමන්ගේම ජීවිතය විවර කරන විවරණය කරන අනුශාසනයක් වෙන්න ඕන. තමන්ගේ ජීවිතයේම දුකේ හට ගැනීම නිරෝධයේ විනිවිද දකින කඩපතක් කර ගන්න ඕන. මේ අහපු ධර්මයේම දිනෙන් දින තමන්ගේ මානසික සුවය වැඩි කර ගන්න සැබෑම ඖෂධයක් බවට පත් කර ගන්න ඕන. ඒ සඳහා තමන් තුළ හැකිතාක් ලෝභය අඩු කරන විදිහට ඉන්න, හැකිතාක් අවංක වෙන්න, හැකිතාක් දුරට මෛත්‍රිය වඩන්න. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා නිතර සීල සත්වෝ සෝපත්ත්වා කියලා පුලුවන් තරම් මාර්ගාණ වැඩි කරන්න. ඒ සමාජමත් වෙච්ච සිටින් පිනුතුනි අනිත්‍යතාවයේ බලන කාලය ටිකෙන් ටික වැඩි කරන්න. ආලෝකයෙන් ඉන්න වෙලාව වැඩි කරගන්න. අඳුරෙන් ටික ටික ආලෝකය කරා එන්න. ඔබ දකින රූපේ බාහිර කියලා හිතුවත් යම් දෙයක් මතක් වෙනකොට අතේ සිද්ධියක් මතක් කරලා ඒ සිද්ධිය දිගේ ඉන්නවනම් ඔබ කල්පනා කරන් තමන් අඳුරේ ඉන්නේ, තමන් මායාවේ ඉඳමින් ඉන්නේ කියලා හිතන්න. ඒ මායාවේ ඉඳමින් ඉන්න වෙලාව ටිකෙන් ටික අඩු කරලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ විශ්ේහි වැඩිපුර ඉන්න අධිෂ්ඨාන කරගන්න. ටිකෙන් ටික ඒ කාලය වැඩි කරගන්න. ඒ කාලේ වැඩි කරනවා කියන්නේ සතර සතිපට්ඨානය තුළ ඉන්න. තමන්ගේ හිතට තමන්ගේ කයට වෙන්නේ මොකද්ද කියන එක ගැන නිතර අභ්‍යන්තරයට හැරිලා බලන්න. මුළු ලෝකයක් පින්නතුනි අපි මහා විද්‍යාඥයෝ මහා උගත්තු කියන ඔක්කොම බාහිර දැස් දෙක දල්වාගෙන අහස දිහා බලාගෙන ඉන්නේ. එහෙම බලාගෙන ඉන්න ලෝකෙක බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇතුල් පැත්තට තමන් හරවලා ඒ බාහිර දේ දකිනකොට තමන්ගේ ඇතුළට වෙන්නේ මොකද්ද කියන එක අභ්‍යන්තරයේ බලමින් ඉන්නේ. මෙන්න මේ මඟ අනුගමනය කළොත් තමයි ඇත්තටම බුද්ධ ශ්‍රාවකයන් වෙන්නේ, ඇත්තටම අපි බුදුහාඳුරට ගරු කළා වෙන්නේ, ඇත්තටම අපි අපට සැලකුවා වෙන්නේ. එනිසා ඒ මගේ ගමන් කරන්නට ඔබ හැමට ශක්තිය, ධෛර්යය, නිරෝගී මහලේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පස්සු ලක්ෂණ පුද්ගලයාට බය වල යටින් යන්නේ සාර්ථක ඔවැත්තෙන්ම පංච බයවර සූත්‍රයෙන් කියන්නේ පන්සිල් රගෙන ගෙනාට බිය සැක නැතුව ජීවත්වෙන පුළුවන් කියන එක. හැබැයි ඒකින් කියන්නේ නැහැ ඒ කරුණු වලින් කරුණු කඩවෙන කෙනා එකපාරම දුගතියට යනවා කියන කන්නේ නෙවෙයි කියන්නේ. අද ඒ වරද සිද්ධ වුණත් අනාගතයේ ඒ වරද නිවැරදි කරන විදිහේ දහම් මඟක Taman විතරම ඉන්නට ඕන. ඇතැම් විට මුළු ජීවිත කාලයම කෙනේ පංච දුෂ්චරිතයෙන් තොර වෙලා ඉන්න පුළුවන්. හැබැයි අට මේ ආර්ය න්‍යාය පිළිබඳ අවබෝධයක් නැහැ. ජීවිත කාලෙම යා පංචශීලයක් දැක්ක ඇතැම් විට නිර්වාංශ බෝධියවත් හිටියා. නමුත් අන්තිම මොහොතේ Tamanට වතුර තිබා හැදලා වතුර එක ගේන්න කියපු වෙලාවේ වතුර එක ගේන පරක්මෝති මොකද වෙන්නේ? ඒකෙම පිනතුනේ හැටි වෙන කිසේ ගැටුමෙන්ම ඇතැම් විට යා පහළ තැනක උපදින්න පුළුවන්. එහෙම අනසුනක් තියෙනවා. ඇයි එහෙම තියෙන්නේ? ඒ තියෙන්නේ මේ ආර්ය න්‍යාය දැනගත්තු නැති නිසා. ඒ නිසා හිතන්න එපා යම් කෙනෙක් පංච දුස්සරකින් වැළකුණා කියලා විතරක්ම සුගතිගාම වෙනවායි කියලා කියන්න බෑ. ඒ විතරක් නෙවෙයි ඒව කඩ වුණාය කියලා ඒ තැනත්තා අනිවාර්යයෙන්ම දුගතිගාම වෙනවා කියලා කියන්නේ නැහැ. එයා අදවරද කළත් යාහිර සම්පූර්ණයම නිවැරදි වෙන්න පුළුවන්. අපට ගෙදර වත්තේ දිනනතුනේ අපි කොළඹට වල ගහනෝනේ. ඇතැම් වෙලාවට මාස දෙක තුන හතර පහ අවුරුදු දෙක දිගටම ගෙදර වත්තේ කොළඹට වල ගහනවා අපි නේ. අවුරුද්දක් තිස්සේ එකතු කරපු කොළඹට කසලඹට අයින් කරන්න අවුරුද්දක් යනවද අපිට? අවුරුද්දක් යන එක පෑන් දෙකෙන් ඔක්කොම ටික සුද්ධ කරන්න පුළුවන්. ඒ නිසා කර්ම චක්‍රය ධර්ම චක්‍රෙන් ජය ගන්න පුළුවන්. හැබැයි ඒකට නිකන් කම්මසගත සමාධියට විතරක් බෑ. ඒ සඳහා තමයි මේ ආර්ය න්‍යාය කියන එක අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ Tamanට අවසාන මොහොතේ ඇති වෙන සිතුවිල්ලේ අනිත්‍යතාවයේ දකින්න Taman දක්ෂ වෙන්න ඕන. හිතේ ගැටුම ඇති නොවන විදිහට Taman හැකිතාක් මෛත්‍රිය පුහුණු කරලා තියෙන්න ඕන. දැන් අපි දනව ළඟදී වගේ මහත්ය කෙනෙක් නැති වුණා. අපේ ශ්‍රී ලංකාවේ කෙනෙක් මෙහෙදී ඒ අන්තිම මොහොතේ වෙනකොට එයා සම්පූර්ණයෙන්ම හිත අදාගෙන හිටියේ. ඒ විතරක් නෙවෙයි අවසාන මොහොතේ මෙයාට අන්තිම මොහොතේ ටිකක් ලෙඩේ උස්සන වෙච්ච වෙලාවේ ඥාතීන් කලබල වෙලා තියෙන නර්ස් කෙනෙකුට කතා කරා. කතා කරනකොට මෙයා කියන යන කලබල වෙනවා අයම් ඔකේ don't worry. මේ ලෙඩා නේ කියන්නේ. මරණාසන්න වෙච්ච ලෙඩා කියනවා කනගාටු වෙන්න එපා කලබල වෙන්න එපා කියලා. ඊට පොඩි මොහොතකට පස්සේ යමී කියනවා. ඇතැම් විට ඒ මොහොතේ යා තරණස් වෙන පරක් වුණා කියලා දැම්මිට යායිද නරක කරගත්තා නම් ඇත්තම අනිත් අය ඔක්කොම හිත නරක කරගත්තා. හරියයි සතුටෙන් මේ කියන අන්තිම මොහොතේ පින්නතුනේ හිත හදාගන්න ලේසි වෙලාවක් නෙවෙයි. ඒ සඳහා මුළු ජීවිත කාලයක් මේ තැනත්තා හිත පුහුණු කරපු කෙනෙක් වෙන්නට ඕන. ඒ නිසා අන්තිම මොහොතේ විතරක් හිත හදාගන්න බලාගෙන ඉන්න එපා. ඒ නිසා ජීවිත කාලේ හැම මොහොතකම ධර්මයත් එක්ක ඉන්න. එහෙම ඉන්න කෙනාට තමයි අවසාන මොහොතේ තමන්ට ශක්තිමත්ව ඒ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ. අනේ මේ තමයි ධර්මීය ආනිසංස ලබා ගන්න අපි ජීවිතේ අවසාන කාලය හෝ මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි. අපි මේ පින්නදී ලබලා තියෙන මේ සුගතිය. මේ සුගතිය දුගතියක් කරගන්න එපා. සුගතිය සුගතිය විදිහටම ගත කරන්න. සුගතිය සුගතිය විදිහටම ගත කරන්න පුළුවන්කම තියෙන හිත ලස්සනට තියාගන්න. ඒ වගේම Tamanta පහසුකම් තියෙනවා නම් ඒක පහසුකමක් භුක්ති විඳින්න. හොඳට ගෙදර ලස්සනට තියාගන්න පුළුවන් නම් හොඳ වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් නම් නිකන් කසි කබල වාහනවල යන්න ඕනේ. Taman හොඳ වාහනයක් ගන්න. අරගෙන ඒක Taman මේ ලැබපු සුගතිය සුගතියක් විදිහටම ඉන්න. Tamanගේ සතුට අනිත්‍ය වෙනුන බෙදාදා දෙන්න. දෙමව්පියන් සලකන්න, ඥාතීන් සලකන්න, අසරණයන්ට උදව් කරන්න. ඒව කරලා හැබැයිස මේ සුගතිය සුගතිය බවට පත් කරගන්න. එහෙම නැතුනොත් සිං ඔබ උපයපු ධනෙ ටික තියලා නිකම්ම මැරෙන්නේ. ඊට පස්සේ හිමිකාරයෙක් කැවිලා නායකාරයෙක් කැවිලා ඩික ගන්න ඊට පස්සේ. එහෙම නොවන්නට ඔබ ඉන්න කාලේ Tamanගේ ධනෙන් හොඳට සතුටෙන් ඉන්න මේක සුගතියක් බවට පත් කරගන්න. බාහිර පහසුකම් ටික විතරක් නෙවෙයි මනසටත් ඒ පහසුකම් ටික දෙන්න. එහෙම වුණොත් තමයි සැබෑලෙසම මේ මනුස්ස ලෝකයේ සහ ලැබුවා වූ දුර්ලභ මනුසාත්ම භාවය තමන් අර්ථවත් සැබෑ සුගතියක් ලෙස ගත කරලා වෙන්නේ. හැබැයි නියා සුගතිය නියා දුගතියට යන්නේ කවදාවත් සෝවාන් වෙච්ච කෙනේ මනසුරගෙන් ඵලයට යන්නේ නැහැ. ඇත්තෙම මත්පැන් පානයෙන් වෙන්නේ තමන්ගේ බුද්ධියට හානි වීමක් නේ වෙන්නේ. නමුත් සෝවාන් වීම කියන්නේ ප්‍රඥාව ඊටම තලයකට ගියයි නම් ඊට පස්සේ ආ ඵලයට යන්නේ. එනිසා යම් යම් මට්ටම් වලදී දුගතිගාම වෙන සත්‍යයක් කියනහට සුගතිය නොලබුණා නම් හැබැයි මෙයා මන්ද බුද්ධක වෙන්න තිබුණා. ඒ මට්ටම් වලට ඵලයට වැටෙන්න තිබුණා. හැබැයි මෙයා අපි ඒක කිව්වේ කර්ම චක්‍රයේ ධර්ම චක්‍රයෙන් ජය ගන්නවා කිව්වේ ඒකයි. අර කසල කොට අවුරුද්දක එක වරුවෙන් අයින් කරනවා කිව්වේ ඒකයි. අඟුලිමාලයෙන් එහෙනම් කර්ම ටික ඔක්කොම විඳින තිබ්බනම් එහෙනම් තව කල්ප ගානකට එහෙනම් නිවන් දකින්න බෑ. ඒක තමයි ප්‍රඥාවේ ලක්ෂණය. ප්‍රඥාවෙන් පුළුවන් මේක ජය ගන්න. හැබැයි සමහර කර්ම වළක්වන්න බැරිව තියෙනවා. ආනන්දර කර්ම වගේ දැන් ආජාසතර ජමා කොච්චර උදව් කරත් බුදුහාමරන්ට උට දුගතියෙන් නිදහසෙන්න බැරි වුණා. ඌ අනිවාර්යයෙන්ම දුගතියට ගියා. නමුත් සෝතාපන්න බව කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. තමන් ඊගෙනම තලයකට ඔසවා තමනු. ඒ ප්‍රඥාව තුළ දුගතියට යන කෙලෙස් නෑ උට. හැබැයි ඒ වගේම කල්පනා කළ යුතු දෙයක් තමයි දැන් සරකාණී බිවණන් ඉතින් අපිට මොකද කියලා ඉතින් හිතන්න පුළුවන් නේ අපිට එහෙනම් බිලාන්ති මොහොතේ එහෙම තැනකින් යන්න එපායි. එහෙම තැනකින් නෙමෙයි අපි යන්නට ඕනේ. අපි යන්නට ඕනේ ඊට වඩා වෙනස් තැනකට. අවුරුදු 60,000ක් මහානකම් කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. තමන් ඉවසිසි වෙච්ච පොඩි ඇවතක් ගැන අන්තිම මොහොතේ සිහි වෙලා අර සිල් රැකපු ඒවා ඔක්කොම තිබෙද්දී උන්වහන්සේට දුගති ගාම වෙන සිද්ධ වුණා. කොසම් රයිස් මා සමග අසද්දෘෂ මහදානය දෙන්න ශක්තිය දායක වෙච්ච කෝසල මල්ලිකාව අන්තිම මොහොතේ සිද්ධ වෙච්ච අකුසල චේතනාවෙන් දුගති ගාමි වුණා. අන්න එතෙන්ටයි ඒ අවබෝධයට අපි යන්නට ඕන. එනිසා සෝවන් නොවෙච්ච කෙනෙකුට මේ අනතුර ඉදිරියේ තියාගෙන අපි මේ ඉන්නේ. එනිසා හැම නොවෙන්න නම් විශේෂයෙන්ම අනිත්‍ය සංඥාව හැටි තාක් වඩන්නට ඕන. ඇස කන්න ආසාදී ආයතන හැටියට, රූපාදී ස්කන්ධ පංචකය විදියට, චක්කු ධාතු ආදී ධාතු විදියට, නාම රූප විදියට හැම වෙලාවෙම හිතන්න. ඒ හිතන එකේ පදනම තමයි අත්තිවාරම තමයි අහෝත්වා සම්බුතං කුත්වා නබවසති කියන එක. අපි යම් කිසි විදියක අත්දැකීමක් මනසට සිතුවිල්ල කොයි මොහොතක හරි එනවද ඒ සිතුවිල්ල පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. තමන් කනට ශබ්දයක් ඇහුවනම්, ඇහැට රූපයක් දැක්කනම්, නාසයට ගඳ සුවඳක් වින්දනම්, දිවට රසයක් දැනුණනම්, කයට පහසක් ලැබුණනම්, ඒ ලැබෙන සියලුම අත්දැකීම් එක දිගටම තියෙන දේවල් නෙවෙයි, ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දේවල් කියලා දකින්න. වේගෙන් කරකැවෙන ගිනි පෙල්ලක් දිහා දැකලා අපි දක්ෂ වෙන්නට ඕන මේ තියෙන එක ගිනි පෙල්ලයි කියලා දකින්න. එනිසා අපි ජීවිතේම එක දිගටම ගණන්ගෙන ගියාට හැම මොහොතෙම සිදුවෙන අනිත්‍යතාවය නුවණින් දකින්නට සියුම් නුවණක් අපට තියෙන්න ඕන. ඒක තමයි ධර්මඥානය තුළින්, ඒක තමයි යෝනිසෝ මනසිකාරය තුළින්, ඒක තමයි සමත විදර්ශනා තුළින් අපි ශක්තිමත් කරගන්නේ. හොඳයි, එහෙනම් හැම දිනාටම ත්‍රිවිධ සරණයි ධර්ම ශ්‍රවණ ආනිසංසයෙන් අප හැම දිනාටම මෙලෝ යහපතත් නිරොග් නිරෝගී භාවයත් දිගාසිරි සම්පත්තියත් පරලොව සුභදියත් ප්‍රාර්ථනානුකූලව නිර්වාණ අවබෝධයක් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම ත්‍රිවිධ සරණයි.